කියන්නේ පංචශීලය සමාදන් වෙනට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං ති ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. තතියං ති සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. සම්බ පාපංස අකරණං කුසලස්ස උපසම්පදාං. සචින්ත පරියෝදපනං ඒසං බුද්ධාන සාසනන්ති. සැදැවත් වාසනාවන්ත පින්වතුනි, ලින්ට නබේරත්න මහත්මා ඒ දූ දරු පිරිස කවුරුත් ඒක රාශී වෙලා ඥාති මිත්‍රාදීන් හැම දෙනෙක්ම පිරිවරාගෙන අද දින තම නිවසේහි විශේෂ පින්කමක් සිදු කරන අවස්ථාව. මීට වසර දෙකකට කලින් මියගිය දයාබර මෑණියන් නාලිනී අබේරත්න මහත්මණියට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන පින්කමයි මේ අත්සන් මේ සිදු කරන්නේ. ඉතින් මියගිය කෙනෙක් වෙනුවෙන් අපට කරන්න පුළුවන් එකම යුතුයකම තමයි මේ හැටියට අපේ සිතේ පින් සිතිවිලි ඇති කරගෙන ඒ මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවීම විතරයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. අපේ රත්න මහත්තයා ඇහෙනව නේද කියන එක? කියන එක ඇහෙනවද දන්නේ නැනි? ඇහෙන්නේ නැති වගේනේ. මයික් එක මාතර ගන්න. හරි, මං කියන එක ඇහෙනවද අමරත්න මහත්තයාට? දැන් ඇහෙනවද? ඇහෙනවා. හා හොඳයි හරි. ඉතින් ඔබතුමාට මේ කියන එක ඇහෙනවා. එහෙමුණොත් තමයි ප්‍රතිඵලයක් තියෙන්නේ. ඉතින් ඔබතුමානේ දැන් ප්‍රධාන දායකත්වයනේ. එනිසා ඔබතුමාගේ අවධානය පිණිස තමයි වැඩිපුර අපි කියන්නේ. දැන් අපි උපරිම උත්සාහ කරනවා මේ අසන්නට යහපත පිණිස හේතු වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නට. පින්නතුනි, අපි මුලින්ම සඳහන් කරා බුදුහාමුදුර දේශනා කරනවා මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී අපේ සිත කොයි ආකාරයකට පවත්වා ගත යුත්තේ කියන එක. මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරද්දී ඒ අය ජීවත් වෙන කාලේ කරපු හොඳ යුතුකම්, ඒ අයගේ ළඟ තිබිච්ච ගුණයහපත්කම් ගැන සිහි කරමින් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නේ කියලා. ඒ මියගිය කෙනා හොඳට සිහි කරලා තියන්න. මහත්යෝක පස්සේ බැලුවත් කමන්නේ නැහැ. මහත්ය තියලා අපි පස්සේ බලමු. අද මේ අත්සන්ට අපි දේශනා කරන ධර්ම දේශනාව කෙටියෙන් අපි හෑන්ඩ් අවුට් එකකට හදලා තියෙනවා. මේ අත්සන්ට පස්සේ බලන්නත් එක්ක. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි පසුගිය කාලේ පිළිසෙම අපේ පන්සලේ දේශනා කරපු ධර්ම දේශනාවලදී මේ ධර්ම දේශනාවත් එක්කම අපි මේ දේශනා කරන ධර්මයේ පිළිබඳව කෙටි සටහනක් සමරියක් අපි පින්නතුන්ට ඉදිරිපත් කරනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි බොහෝ විට අපේ පින්නතුන් බණහනකොට හරිම ශ්‍රද්ධාවන්තයි, හරිම ඕනෑකමින් බණහනවා. කවදාවත් බණ ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් අඩුපාඩුවක් කියන්නේ නැහැ. බණහවට පස්සේ හරි හොඳ බණක් කියලා නැගිට යනවා. හැබැයි පින්නතුනි, මොනවද කිව්වේ කියලා අහුවදී බොහෝ දෙනාට මතක නැහැ. ඒ නිසා අනේක වළක්වා ගන්නටත් එක්ක වැඩි අවධානයක් යම් කිසිනුගේ අවධානය යොමු කරගන්න කැමති නැ කෙනෙක්. කැමතියට විතරක් ඒක ධර්ම දේශනාව දේශනා කරන ධර්ම කරුණයකට එකතු කරලා පොඩි පොලයකට අපි අරගෙන තියෙනවා. ඒ නිසා බණහල වල යනකොට කැමතිය ඒකත් තරම් කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි, ධර්ම ශ්‍රවණය කරනකොට හොඳට මුලින්ම මහගෙන ඉන්නට. බුදුහාමුදුර නිතරම දේශනා කරන කාරණයක් තමයි ධර්ම දේශනා කිරීම ආරම්භයේදී උන්වහන්සේ රහතන් වහන්සේලට හිඳන් කියනවා. සාමාන්‍යයෙන් විතරක් නෙවෙයි. බුදුහාමුදුර රහතන් වහන්සේලට බණ කියනකොට උන්වහන්සේ රහතන් වහන්සේලටත් කියනවා හොඳ අවධානයෙන් බණහන කියලා. ඒ තරම්ම අවධානය යොමු කරලා තියෙනවා මේ අවධානයෙන් බණහන කියන කාරණය. එහෙම හොතේ තමයි අපි අහන දේ අපට ප්‍රතිඵලයක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ පින්තුන්ට මේ අහන කරුණු වලින් ගැටලුව තියෙන්න පුළුවන්. එහෙම දැන් ඇති වුණොත් ඒකත් හොඳට මතක තියාගෙන ඉන්න ධර්ම දේශන අවසානයේදී ප්‍රශ්න කරන්න. ඒකටත් මේ අතට අවස්ථාව තියෙනවා. පින්නතුනි, බුදුහාමුදුරන් ධර්ම දේශනා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සතුටෙන් ගත කරන්නට මාර්ගය කියන ධර්ම ප්‍රතිපදාව. බුදුහාමුදුරන් ධර්ම දේශනා සම්පූර්ණ උන්වහන්සේ ඉලක්ක කරගෙන තියෙන්නේ දැන් අපි ජීවත් වෙනට වඩා වඩාත්ම සතුටෙන් අපේ ජීවිත ගත කරන්නේ කොහොමද කියන මාර්ගයයි උන්වහන්සේ අපට දේශනා කළේ තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ධර්ම දේශනාවල කිසියම් අනුපිළිවෙලක් තියෙනවා. ධර්ම දේශනා 100ක් ඇහුවත්, සූත්‍ර ධර්ම 100ක් කියුවත් ත්‍රිපිටකයේ ඒ හැම සූත්‍රයකම අවසාන යම්කිසි ඉලක්කයකට ඒ ධර්ම දේශනා යොමු කළ තියෙනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවල කිසියම් සමානත්වයක් තියෙනවා. හැම ධර්ම දේශනාවකින්ම හරියට නුවණින් අපි බැලුවොත් කොතෙන්ද මේක ඉලක්ක කරලා තියෙන්නේ කියන එක අපට හරියට පැහැදිලිව පේනවා. මේ පින්තුන් දන්න සූත්‍ර කීපයක් ඇසුරෙන් විතරක් මම කියන්නම්. දැන් මේ අසන්නට නිතර පුරුදු සූත්‍ර ටිකක් තමයි මංගල සූත්‍රයත්, රතන සූත්‍රයත්, ඒ වගේම කරණිමෙද සූත්‍රයත්. මේ තුන තමයි අපි වැඩිපුරම අහලා තියෙන්නේ, වැඩිපුරම අපි එදිනෙදා භාවිත කරන්නේ. බලන්න පින්නතුනි, මංගල සූත්‍රයේ අවසානයේ තියෙනවා. මංගල සූත්‍රය පටන් ගන්නේ මුලින්ම අතීතයේ කර පින්නති බව, දෙමෝපියන්ට සැලකීම, දාන ආදී මංගල කරුණු කියලා අන්තිමට සඳහන් කරනවා අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම. අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම. යම් කෙනෙක් ශෝක නොකරනවා නම් ඒ වගේම කෙලෙස් වලින් මිදෙන්නා නම් මෙන්න මේක තමයි උතුම් මංගල කාරණේ කියලා. මංගල සූත්‍රයක කවදාවත් මේ කාරණේ අහලා තියෙනවද? අපි නිතරම මහණ මංගල සූත්‍රයේ දෙමෝපියන සැලකීම මංගල කාරණයක්, බණ ඇසීම මංගල කාරණයක්, ඥාතින සැලකීම මංගල කාරණයක්, ධර්මං යුතුකම් කියන මංගල කාරණයක්, මේ වගේ තමයි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ. නමුත් බලන්න කියනවා කියන අන්තිම කරුණ ඉලක්ක කරලා තියෙන පොතෙන්ද සම්පූර්ණයෙන්ම ශෝක නොකරදීම. ශෝක නොකරන එක කියන්නේ දුකක් නැතුව ඉන්නයි කියන එක. දැන් බොහෝ දෙනා හිතන් ඉන්නේ සතුටෙන් හිනාගෙන හුවා හිනාගෙන හිටියොත් ඒක නම් හුවක් සතුටෙන් ඉන්නේ කියලා. පින්නතුනේ කෙනෙක් හිනාගෙන හිටි බලලා කියන්න බෑ එයා කොච්චර සතුටෙන් ඉනවද කියලා. කෙනෙක් කොච්චර සතුටෙන් ඉනවද කියන එක තීරණය වන්නේ දුක ඇති වෙන අවස්ථාවකදී එයා කොච්චර නම් ශෝක නොකර ඉනවද කියන කාරණය මතයි. යම් කෙනෙක් කොච්චර සතුටෙන් ඉන්නවාද කියන කාරණිය ප්‍රකට වෙන්නේ ශෝක වෙන්නට කාරණයක් ආපු වෙලාවකදී. යම් කෙනෙක් ශෝක නොකර ඉන්නවා නම් අන්න ඒක තමයි නියම සතුට කියලා කියන්නේ. මොකද සමහර අය හිනා වෙන අය, හරියට සිහිනුවණින් හිනා නොවන අය ඇතැම් විට සමාන්ත ප්‍රියමනාප අරමුණ, ඇසට ප්‍රියමනාප රූපය, කනට ප්‍රියමනාප ශබ්දයක්, නාසයට ගඳ සුවඳ ප්‍රියමනාප සුවඳක් දැනෙනකොට සතුටු වෙන සමහර අය, බොහෝ උද්දාමයට පත් වෙන අය ඒ ඉන්ද්‍රියටම තමන් අකමැති අරමුණක් ආවට පස්සේ අර සතුටු වෙච්ච ප්‍රමාණයට අනිත් පැත්තේ දුක් වෙනවා. හරියට සීසෝ වගේ. සීසෝ දැකලා තියෙනවද මේක? එක පැත්තකින් උඩ යනකොට අනිත් පැත්තෙන් පහත් වෙනවා. අන්නේ වගේ තමයි හරියට අපි නොවනින් සතුට නොවනින් අපි සිනහසෙන විද්‍ය අනුව බලලා කියන්න බෑ කෙනෙක් කොච්චර සතුටෙන් ඉනවද කියලා. කෙනෙක් සතුටෙන් ඉන්න බව තීරණය කරන සාධකය තමයි යම් කෙනෙක් කොයිතරම් දුරට දුක් නොවි ඉනවද කියන කාරණේ. ඒ වගේම මේ තිනතු නහලකේ අහලා තියෙනවා කරණිමෙත සූත්‍රය. කරණිමෙත සූත්‍රය අවසානට කියන්නේ මොකද්ද? මෙන්න මේ ධර්ම කරුණට ජීවිතේ ප්‍රගුණ කරනවා නම් යම් කෙනෙක් ඒතනස්සා නැහිතාසු ගම්බසේ යම් පුනරේදීති කියලා. ඒතනස්සා නැවත මව කුසකට එන්නේ නැහැ කියලා. කරණිමෙත සූත්‍රයේ තියෙන කරුණට යම් කෙනෙක් ප්‍රයෝජන ගන්නවා නම් ජීවිතේ ප්‍රගුණ කරනවා නම් ඒතනස්සා නැවත මව කුසකට එන්නේ නැහැ කියලා. නැවත මව කුසකට එන්නේ නැහැ කියලා කියන්නේ නැවත මව කුසකට එන්නේ නැහැ කියන ඔබතුමා හරි එක කාරණයක් හරි. නමුත් තවත් කාරණයක් තියෙනවා. මව කුසක ඉපදෙන්නේ නැති අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කෙනෙක් රහත් වුණාට පස්සේ නැවත මව කුසකට එන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා මව කුසකෙන් ඉපදෙන්නේ නැති සත්‍යයන්. ඕපපාතික විපදෙන සත්‍යයන් ඉන්නවා. දෙවියන්, බ්‍රහ්මයන් වැනි අය මව කුසකින් ඉපදෙන්නේ නැහැ. ඒකත් ඕපපාතික කර්මානුරූපෝ ඒ ස්ථානවල පහළ වෙනවා. ඒ අතරින් විශේෂයෙන් මෙතනින් කියන්නේ නැවත මව කුසකට එන්නේ නැහැ කියලා කියන්නේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ යන අය. සාමාන්‍ය දෙවියන් බ්‍රහ්මයන් වශයෙන් ඉපදෙන අය ඒ කර්ම ශක්තිය ලැබුණාට පස්සේ නැවත මව කුසකට එන්න පුළුවන්. නැවත මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. නමුත් අනාගාමීව බ්‍රහ්ම ලෝකෙට යන කෙනෙක් නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. නැවත ඒ අය බ්‍රහ්ම ලෝකෙන් පල්ලෙහාට එන්නේ නැහැ. ඒ අය බ්‍රහ්ම ලෝකෙ ඉහළ තැන් වලට යන්නේ. ඒ තැන් වල මව කුසකේ ඉපදින තැන් නෙවේ. ඒ නිසා කරණිමෙත සූත්‍රයේ කරුණු ගැන ඒ විදිහට අවසානයේ ඉලක්ක කරලා තියෙනවා. රතන සූත්‍රය බලන්න. රතන සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා ඒ රතන සූත්‍රයේ තියෙන කරුණු යම් කෙනෙක් භාවිත කරනවා නම් ඒ තැනත්තා හරියට ආලෝකයක් නිවිල ගියා වගේ ඒක නා ගිය තැනක් නැවත හොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක නා නැවත සසරට යන්නේ නැහැ කියලා. මෙන්න මේ වගේ පින්නතුනි මේ කරුණ ටික මම සඳහන් කළේ බුදුදහමේ එන හැම කරුණකින්ම බුදුහාමුදුරුවෝ ඉලක්ක කරන එක්තරා ස්ථානයකට ඒ තමයි දුකේ නිදහස් වීම පිණිස ස්ථානයට ඒ විතරක් නෙවෙයි පිණිතුනේ. බෞද්ධයන් වශයෙන් විතරක් නෙවෙයි. ලෝකීය පදෙච්ච බුද්ධිමත් සත්ත්වයෙක් ඉන්නවා නම් ඒ බුද්ධිමත් සත්ත්වේ බුදුමහාන්තරන්ගේ දේශනාව හරියට අහුම්කන් දීලා ඒ දහම සමාජයේ ජීවිතයට සම්බන්ධ කරගත්තු තින් තමයි එතනත් හැබෑලෙසම සතුටෙන් ජීවත් වෙන්නේ. එතකම් පින්නතුනේ අපි සතුට විඳිනව නෙවෙයි සතුට හොයාගෙන යනවා. අපි සතුට හොයන අය. අපි බොහෝ දෙනෙක් ජීවිතේ සතුට විඳින අය නෙවෙයි සතුට හොයාගෙන යන අය. කල්පනා කරලා බලන්න අපි කුඩාම කාලේ අපි සෙල්ලම් කරමින් හිටියා. එතකොට අපි අම්ම තාත්තා කිව්ව සෙල්ලම් කරගෙන ඉති හරියන්නේ නැහැ. ඉස්කෝලේ යන්න ඕන. ඉස්කෝලේ ගියොත් තමයි හොඳට දියුණු වෙන්නේ කියලා අපි ඉස්කෝලේ පිටත් කරා. ඉස්කෝලේ ටික ටික පන්ති වලින් අපි ඉහළට ගියා. ඇතැම්ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා. මේ පින්න තුන්දේ ආරක්ෂා ලැබුවා. මේ හැම දෙයක් කරනකොටම ජීවිතේ හිතෙන්නේ Taman දැනට කරන වැඩ ටික තල්ල ඉවරුණාට පස්සේ ජීවිතේ සතුට තියෙන්නේ කියලා. දැන් කරන වැඩ ටිකේ නිදහස් වෙච්ච කාලෙකයි සතුටෙන් ඉන්නේ කියලායි බොහෝ දෙනා හිතන්නේ. දරුවෝ කුඩා කාලේ හිතන්නේ ඉක්මනට දරුවෝ ටික ලොකු මහත් වුණාම තමයි සතුට තියෙන්නේ කියලා. දරුවෝ ටික ලොකු මහත් වෙනකොට පින්නතුනේ දරුවෝ ළඟවත් නැහැ තමන්ගේ. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ අපි හිතාගෙන ඉන්නවා ඔක්කොමගේම නිදහස් වෙච්ච කාලෙකේ සතුට තියෙන්නේ කියලා. මෙහෙම ගිහිල්ලා අන්තිමට බලනකොට පින්නතුනේ කාලය ගත වෙලා දන්නේම නැහැ. අපි සතුට හොයාගෙන අතීතයේ දවසක අනාගතයේ දවසක සතුට තියෙනවා කියලා අපි හිතාගෙන ගිහිල්ලා අන්තිමට කණ්ණාඩි අරගෙන ඉඳලා බලනකොට අපි මුගා වයසට ගිහිල්ලා හැබැයි දන්නේම නැහැ හැරෙන්න කියලා සතුට ඇවිල්ලා. මෙන්න මෙහෙම ගත කරපු කාලේ පින්නතුනේ අපි අවුරුදු පතාගත්තු පින්තූර ටික හැම අවුරුද්දෙම පළවෙනි අවුරුද්දේ ඉඳන් එක දිගට ගත්තු පින්තූර ටික එක තැනක බෙත්තිය කෙලලා බලන්න අපි වැඩිපුරම සතුටෙන් හිටියේ කොයි කාලෙද කියලා. දැන් අපි කාලයක්ම හිතාගෙන හිටියේ සතුට නිතරම තියෙන අනාගතය කියලා. ගත වෙච්ච කාලයත් එක බලන්න පින්තුනේ සතුට වැඩිපුරම තිබුණේ කොයි කාලෙද කියලා. පොඩි කාලයක් අපිට දරුවෝ කුඩාම කාලේ දරුවෝ සෙල්ලම් කරගෙන ඉන්න කාලේ දරුවෝ ඉස්කෝලේ බාර දෙන කලින් කාලේ එහෙම තමයි සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ. නමුත් පින්තුනි මේ දෙකම බුදුදහමේ නමකට කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් ජීවිතේ අනාගතයේ සතුට තියෙන්නේ කියලා ඒකත් බුදුදහමේ නමකට කරන්නේ නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් සතුට තිබුණා අතීතයේ කියලා ඒකත් බුදුදහමෙන් පිළිගන්නේ නැහැ. එහෙනම් සතුට තියෙන කොයි මොහොතද? සතුට තියෙන පින්තුනි හැබැයිසම මේ ගත වෙන මේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ පින්තුනි කුමක් හෝ දෙයක් කරමින් සිටියට සතුට නැහැ. හරියට සතිමත් බවෙන් හරියට සිහිනුවණින් සිටියොත් තමයි මේ ජීවිතේ නියම සතුට අපිට භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මෙතෙන්ටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. මෙන්න මේ සතුට හරියට හඳුනාගත්තු දවසට තමයි පින්නතුනේ අපි ඉන්න ගෙදර ලස්සන අපට හරියට පේන්නේ. ඇත්තෙන්ම අපි ඉන්න ගෙදර මේ තියෙන හැම තැනකම තියෙන ලස්සන අපි බලලා තියෙද? අපේ ගෙදර අවශ්‍ය මල්ගස්වල ලස්සන අපි දැකලා තියෙද? ගාඩන් එකේ ලස්සන ඇත්තෙන්ම අපි දැකලා තියෙද? ඒ තැන්වල පින්නතුනේ ටික වේලාවක් නිදහසට වාඩි වෙලා පොතක් පතක් බලලා තියෙද? අපි මේ මහා සම්පත් ටික ගොඩනගා ගත්තට පින්නතුනි ඇත්තටම අපේ සම්පත් වලින් ප්‍රතිඵල ගන්නාද කියන එක සැකසෙන්නේ. එතකොට බුදුදහමෙන් කරන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම මේ වර්තමාන මොහොතට අපි අවධානය යොමු කරලා මේ මොහොතේ අපි සතුටෙන් උපරිම මට්ටමින් තියනටයි බුදුදහමේ සියලු මනුසාසනා ඉලක්ක කරන්නේ. හැබැයි ඒකට නිකම් වර්තමානයේ ජීවත් වුණාට විතරක් සාර්ථක වෙන්නේ නැහැ පින්නතුනි. මොකද කුඩාම කාලේ අපි වර්තමානයේ තමයි ජීවත් වුනේ. අපි අතීතය ගැන හිතුවේ නැහැ, අනාගතය ගැන හිතුවේ නැහැ. කුඩා ළමයි වගේ ඉන්න නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. කුඩා ළමයි වගේ හිතේ බුද්ධිමත් ජීවිතයක් වෙන්නේ නැහැ. අපි වඩාත්ම සාර්ථක ජීවිතයක් ගත කරන්න වෙන්නේ පින්නතුනේ ධර්මයේ තියෙන ඉතාම වැදගත් කාරණා මොනවද කියලා ඉගෙනගෙන අන්න ඒ ධර්ම කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගොතින් තමයි අපි වඩාත්ම සාර්ථකව වර්තමානයේ ජීවත් වෙන්නේ. ඒ වර්තමානයේ සතුටින් ජීවත් වෙන කෙනා කෙනතුනේ අනාගතයේ වෙන්නේ මොකොත් නොකර ඉන්න කෙනෙක් නෙවෙයි. අනාගතයේ පිළිබඳව වැඩ කරන්න පිණිසනේ හොඳටම වැඩ කරන්නේ ධර්මයේ හොඳට තේරුම් ගත්තොයි. බුදුරජාණන් වහන්සේගේ ඇරැමෙන් පස්සේ තුන් මාසයකට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සිය ගානක් එකතු වෙලා ධර්ම සංගායනාවක් පැවැත්තුවා. ප්‍රථම ධර්ම සංගායනාව කියලා අපි කියලා තියෙන මේ පිටු නැහැ ඇති බෞද්ධ සාහිත්‍යයේ කියවන කොට අජාසත් රජතුමාගේ ප්‍රදානස්යෙන් අජාසත් රජතුමාගේ දායකත්වයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ආනන්ද හාමුදුරුවෝ මහරහතන් වහන්සේලා සිය ගානකේ සහභාගීත්වයෙන් මේ පැවතිච්ච ධර්ම සංගානාවෙන් තමයි පිළිතුනේ අවුරුදු දහස් ගණනක් බුදු දහම නොනැසී පවතින විදිහට මේ ධර්මයේ සාධිත කළේ. ඒ රහතන් වහන්සේලාගේ සැලසුම් නිසා තමයි පිළිතුනේ දැන් අවුරුදු 2600ක් ගිහිල්ලා මේ ත්‍රිපිටක බුදු ධර්මයේ කිසිදු කඩයක්වත් වෙනස් නොවී අද තත්ත්වයට දක්වා තියෙන්නේ. එක සාධාරණ අවබෝධ කරගත්තොය අනාගතයේ පිළිබඳව මුකුත් නොකර ඉන්න අය කෙනෙක් නැහැ. ඒ ඇයි තමයි පිටුනේ අනාගතයේ වෙනුවෙන් ඉතාම සාර්ථක ක්‍රියාවන් කියෙන්නේ. එනිසා දෙමෝපියන් වශයෙන් වැඩිහිටියන් වශයෙන් ඔබ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නායි කියලා කියන්නේ ඔබ පිටුනේ වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඔබ ලෝකයන් සියල්ලටම වඩා ඉතාම සාර්ථක විදියට අනාගතයේ සැලසුම් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා බුදුහාමුදුරනේ අනුශාසන පිටකෙන් ටික සාකච්ඡා කරලා බලමු. ඊටාන සරල කාරණාවේ ඉඳන් ගැඹුරු කාරණාව දක්වා සඳහන් කරනවා මේ වෙනතුන් කල්පනාවෙන් හිටියොත් මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබද මේ ඇත්තම ඔබ දැනුගත් අය, ඔබ බුද්ධිමත් අය, ඇතැම් ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල උපාධිගත් අය තමයි සමහර විට මේ වෙනතුන්. එතන තියෙන දේ තේරුම් ගන්න ඉතින් අමාරුවක් වෙන්නේ නැහැ. ඊටාම සරල මට්ටමේ කියලා නම් තියෙනසනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අඩංගු කාරණා ටික සියල්ලක්ම සංක්ෂිප්ත කළ සම්පපාපස්ස ගාථාවෙන් සඳහන් කරලා තියෙනවා. සම්පපාපස්ස කරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධං සාසනං. යම්කිසි කෙනෙක් බුදුදහම මොකද්ද කියලා ඇහුවොත් බුදුදහම දන්නේ නැති කෙනෙක් බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා එවැනි කෙනෙකුට සරලව දෙන පිළිතුර තමයි මෙන්න මේ ගාථාව. දෙචිරයන් first of all I recited the gatha very specially sentence I think you can remember සබ්බපාපස්සකරණං කුසලස්ස උප සම්බදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධං සාසනං. This is the Buddha's message. Buddhism is included here short. If you can understand this stanza, you can introduce what Buddhism is. There are three messages here. The first message of the Buddha is not to do any evil. If someone asks that what Buddhism is, you can say the first message of the Buddha is not to do any evil. This is the first message of the Supreme Buddha. What is the second message? Kusalasya upasamvada, do good, develop the three meritorious deeds as generosity, morality and meditation. If a person can understand it, this message, that person tries to get rid of evils and he tries to do the meritorious deeds in his life, practicing generosity and practicing morality and practicing meditation. Not only that, but there is another advice that Buddha has given to us. The third message is the purify one's mind. Sachitta Pariyodhapanam. Sita Pirisudu Kirima. මෙන්න මේ ධර්මතා තුනයි මෙන්න මේ කාරණා තුනයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. මේ කාරණා තුනම පිනත ඉලක්ක කළ තියෙන්නේ ජීවිතේ සතුට ළඟාන්න. පින්නතුනි ජීවිතේ සතුට කියලා කියන්නේ මොකක්ද කියනවා? ජීවිතේ සතුට කියන එක අපි තීරණය කරන්නේ කොහොමද? යමකින් අපට නිහම ලෙස සතුට ලැබෙනවාද කියන එක අපි කොහොමද බලන්නේ? මේක එතන හිතලා තියෙද? යමකින් අපට සතුට ලැබෙනවාද කියලා අපි බලන්නේ කොහොමද? බලන ක්‍රමය මොකද්ද? යම්කිසි දෙයක් ගැන හිතනකොට අපට දවසේ වැඩිපුර වේලාවක් හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ දේ තමයි සැපත කියලා කියන්නේ. එතකොට බලන්න අපි සැපත වෙනුවෙන් සතුට වෙනුවෙන් අපි ජීවිතේ කාලය කැප කළේ කියන්නේ මොනවටද කියලා? අපි ජීවිතේ වැඩිපුරම කාලය කැප කළේ කියන්නේ මොනවටද? කියලා තියෙද? කියලාවත් නැහැනේ. අපි ජීවිතේ වැඩිපුරම කාලයක් කැප කළ තියෙන කුමක් සංහාද? සවකයන් කියනවා නේද? නින්දට කාලයක් කැප කළ තියෙනවා. ඒක තමයි උත්තරය. අවදියෙන් හිටිය වෙලාවවලදී නින්දේ ඉන්නකම් සාමාන්‍යයෙන් අපි ශාරීරික වැඩක් කරන්නේ නැහැ. අවදියෙන් ඉන්න වෙලාවේ බොහොම හොඳ උත්තරයක් ඒක. මේ කොයි ඒ වගේම මම ධර්ම දේශනාවේදී ප්‍රශ්නයක් කරපු පොඩි ළමයින්ට බණ කියන වෙලාවට ඉස්කෝලේක මම අහුවා බුදුහාමරණේ කාලේ ලෝකෙ හිටිය බුද්ධිමත්ම කෙනා කවුද කියලා. ඈ බුදුහාමරණේ කාලේදී බුදුහාමරණ හැරුණකොට ලෝකෙ හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද කියලා පොඩි ළමයි එකපාරටම උත්තර දුන්න මොකද්ද? බුදුහාමරණේ ගුරුවරයා කියලා. හරියටම හරි උත්තරේ බලන්න. බුදුහාමුදුර අක්ෂර ප්‍රඥාවන්ත වෙන්නේ නම් බුදුහාමුදුර ගුරුවරේ ඊට වඩා ප්‍රඥාවන්ත වෙන්න ඕන. හරි උත්තරේ. හැබැයි ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරන්ගේ ගුරුවරේ කිරේ නැතිනම් සම්මුතිය සඳහා ගුරුවරේ කිරේ නැතිනම් පින්නතුනි අපි ජීවිතේ අවදීන් හිටිය වෙලාවේදී වැඩිපුරම කාලයක් අප කළ තියෙන්නේ අපේ ශරීරය වෙනුවෙන්. අපේ ශරීරය වෙනුවෙන් ශරීරය සංසුන් තියාගන්න, පිරිසුදු කරන්න, ආහාර පාන දෙන්න, ඇඳුම් පැළඳුම් පිරිසිදු කරන්න, මේ ශරීරය වෙනුවෙන් තමයි අපි වැඩිපුරම කාලය ජීවිත කැප කරලා තියෙන්නේ. ඒ වැඩිපුරම ජීවිතේ කාලය කැප කරපු ශරීරය ගැන අප දවසට කොච්චර වෙලාවක් හිතනවද? අපි සතුට ලබන්නේ කියලා හිතර තමයි මේ වාදේවල් කරේ. ඉතින් කියන්නේ මේ ශරීර සලකන්න එපා කියලා. ශරීරය හොඳට සලකන්න. නිවන් දකින්න ශරීරයක් තියෙනවා. එතකොට මෙලෙස අපි සැලකපු අපේ ශරීරය ගැන ශරීරය වැදගත්කම ගැන හෝ අඩුගානේ ශරීරය ලස්සනයි කියලා දාසට කොච්චර නම් වෙලාවක් අපි හිතුවද? ටික කලක් හිතනවා ලස්සනම කාලේ. හැබැයි ඊට පස්සේ එහෙම හිතන්නේ කැමති නෑ අපි. ඊළඟට අපි අධ්‍යාපනයේ ලොකු කාලයක් අප කළේ තියෙනවා. ඇතැම් විට එක උපාධියක් ගන්න, එක උපාධි සහතිකයක් ගන්න පළවෙනි පන්තියේ ඉඳලා අපි ඇතැම් විට අවුරුදු 16ක් 18ක් ඉගෙන ගන්න ඇති. ඇතමිට සම්පූර්ණ අධ්‍යාපනයේ ડોක්ටරේට් එකක් වගේ ගන්නවා නම් සමහර අවුරුදු 20ක් විතර එක දිගට මහන්සි වෙන්න. ඒ ලැබපු ඒ කාලයේ කැප කරපු දේ ගැන Taman දවසට කොච්චර වතාවක් හිතනවද? ඊළඟට අපේ ගේ දොර වෙන්නේ අපේ දරුවෝ වෙන්නේ. අපි විශාල කාලයක් කැප කරලා තියෙන ජීවිතේ. සතුට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි යමක් ගැන අපි නොසිතනවා නම් අපි කොච්චර කාලයක් ඒ සඳහා කැප කරලා තිබුණත් අපට ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන තෘප්තිය අපට ඒ ගැන නැහැ. මොකද අපි ලෝකේට නැහැ. අපට යමකින් සතුට ලැබෙන්නේ ඒ දේ ගැන අපි හිතුවොතින්. එතකොට එහෙනම් පින්නතුනි අපට දවසට වැඩිපුර වාර ගන්න මොනවා ගැනද හිතන්නේ? ඇත්තටම කිව්වොත් දැමිට අපි කරන රැකි රක්ෂා ගැන අපට හිතෙනවා නේද? කරන්න ඕන වගකීම් ගැන, දෙමෝපියන් දරුවන්ගේ යුතුකම් ගැන අපට හිතෙනවා. හැබැයි ඊටත් වඩා අපට දවසේ වැඩිපුර වාර ගණක් හිතෙන්නේ ඇතැම්මිට අපිට කරන්න බැරි වෙච්ච දේවල් සහ ඇතැම්මිට අනිත් අයගේ අඩුපාඩුකම්, අනිත් අයගේ දුර්වලතා ගැන තමයි අපට වැඩිපුර වාර ගණක් දවසට හිතෙන්නේ. මේක තමයි පිළිතුර බොහෝ විට යථාර්ථයේ. මේකට වඩා වෙනස් අවස්ථා තියෙනවා නම් ඉතාම ටිකයි. පිළිතුරේ ඒ දේ ගැන හිතුවොත් මොකද වෙන්නේ? අනිත් අයගේ අඩුපාඩු ගම් ගැන සිතන වෙලාවේදී අපේ හිත සතුටෙන් තියෙන්නේ? අපේ හිතේ සතුට නැහැ පිළිතුරේ. මේ ලබල තියෙන මේ ගේ දොර ඉඩකඩන් දරුවන් තමන්ගේ අධ්‍යාපනයේ සමාජ රූප සම්පත්තිය කිසිම දෙයකින් තමන් බලාපොරොත්තු වන සතුට තමට නැහැ. තමන් අනිත් අයගේ අඩුපාඩු ගැන නිතර විමසෙල්ලෙන්නම් ඉන්නේ. ඒකෙන් කියන්නේ දරුවන්ගේ අඩුපාඩු කම් බලලා දරුවෝ නිවැරදි කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. දරුවෝ හොඳට හදන්න ඕන. නමුත් ඒ දෙස බලනකොට අපි කොයි ආකාරයෙන්ද බලන්න ඕනේ කියන එක අපේ චින්තනය වෙනස් කරන්නේ මේ කාරණේ කියන්නේ. පින්නතින් හොඳට මතක තියාගන්න. අපි මෙන්න මේ ආකල්පෙ හිතියොතින් අපේ ජීවිතේ ඉදිරියට අපි මෙහෙම ගත කරොතින් අපිට ඇත්තටම ජීවිතේ සැබෑම සතුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ චින්තනය අපේ ජීවිත තුලින් අඩු වෙනට ඕන. අන්න ඒ අඩුවන ගමන් මගේදී පළවෙනි පියවර තමයි බුදුහාඳුරෝ දේශනා කරනවා යම් කෙනෙක් විශේෂයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට පත්වීමේ ලක්ෂණ හතර බුදුදහම තුළ ප්‍රධාන වශයෙන් විස්තර වෙනවා. කෙනෙකුගේ ජීවිතය වඩාත්ම සාර්ථකව ගත කරන්න නම් කරුණු හතරකින් සාර්ථක වෙන්න කියලා බුදුහාම දේශනා කරනවා. මොනවද ඒ කාරණා හතර? පළවෙනි කාරණේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න. හොඳ අධ්‍යාපනයක් ලබන්න. දෙමව්පියන්ට සඳහන් කරලා තියෙනවා තම දරුවන්ට දෙන හොඳම ධනය අධ්‍යාපනය කියලා. සාමාන්‍ය අධ්‍යාපනය විතරක් නෙවෙයි, ඒ දරුවන්ට අනාගත රැකිරක්ෂා සඳහා කුසල් දහම් වැඩෙන තින් දහම් වඩමින් රැකියා කරන්න පුළුවන් විදිහ අධ්‍යාපනයකට දරුවන් යොමු කරන්නේ. විෂය අධ්‍යාපනය විතරක් නෙවෙයි, ඊට අමතරව දහම අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. අධ්‍යාපනයේ ඊළඟ ඉලක්කය තමයි පිළිතුනේ ධනය. ධනවත් වෙන්නටත් ඕන. සමහර අය හිතනවා බෞද්ධයන් වශයෙන් අපට බුදුහාමුදුරුවෝ ධනය උපයන කියලා නෑ, ඒකට උනන්දු කළ නෑ කියලා. පිළිතුනේ බුදුදහම තුළ කිසි විදිහකට එහෙම දර්ශනයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ධනවත්මය තමයි බෞද්ධයෝ. ධනවත්මය අනාථපිණ්ඩික සිටුමා කියලා කියන්නේ ඒ කාලේ හැටියට නැව හිටන් තිබිච්ච කෙනෙක්. මහා ධනවත් කෙනෙක්. හැබැයි ඒ ධනයෙන් නොදෙවි විදියට ශ්‍රද්ධාවකින් හිටියා. දන් දුන්නා. කොච්චර ගඩේ තිබුණත් බොහෝ දවස්වල හවස් වරුවේ පන්සලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා, ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්නේ නිකන් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම කාරණයක් අහන්නයි, වෙන දෙයකට නෙවෙයි. සැබෑ බෞද්ධයේ ලක්ෂණේ වෙන්නට ඕනේ පින්තුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන ප්‍රධානම ඉලක්කය වෙන්නට ඕන ධර්ම කාරණයක් අසාධන ගැනීම. ඒක තමයි ජීවිතයේ ප්‍රධාන ඉලක්කය වෙන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න, ඒ අධ්‍යාපනය තුළින් හොඳ දැහැමි රැකියාවක නිරුක්ත වෙන්න, ඒ වගේම ඒ ධනෙ උපයන වගේම හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න. නිරෝගී බව තිතාම වැදගත් වෙනවා. කායික නිරෝගී බව විතරක් නෙවෙයි, මානසික නිරෝගී බවයක් තියෙනට ඕන. ශාරීරික නිරෝගී බව ඇති කරගන්න එක ඉතාම අමාරුවක් නෑ. නමුත් පින්නතුනි මානසික නිරෝගී බවය ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව දේශනා කරනවා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න කියලා. යම් කෙනෙක් පරලොවක් පිළිගත්තත් නැති වුණත් මෙන්න මේ ලක්ෂණ හතරෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. As a Buddhist, there are three facts that we have to complete in our life. The first thing is we should have good education for that. According to Buddha's message, we should have a good education. And not only education, but we should have a good financial situation as well. We should earn it in the righteous way. That is very important. Not only that, but we should have good health. That is also very important. Not only physical health, but we should have mental health. And also we should have moral life. It is said that as morality or virtue. These four things that we should complete for the success of this birth, whether a person believes next birth or not, that is very important. What are the four reasons that causes to success in this life? The first thing is education, second one is financial situation, and health, and also morality or moral life. These four facts are very important as a person who wish to live in this birth in successfully. That is very important. මෙන්න මේ කාරණා හතරෙන් අපි ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි, මේ කාරණා හතරෙන් ශක්තිමත්ව හිටිය කෙනෙක් වුණත් ජීවිතේ කලක් යනකොට ඒ කෙනාට තමන්ගේ ජීවිතය ගැන හිතෙන පැත්තක් එනවා. හොඳ අධ්‍යාපනයක් ලැබිච්ච කෙනෙක් වුණත්, හොඳ ධනයක් උපයගෙන හිටිය කෙනෙක් වුණත්, හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරපු කෙනෙක් වුණත්, හොඳ සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරපු කෙනෙක් වුණත් පින්නතුනි, එවැනි අය බොහෝ විට මේ සමාජයේ ඉන්නවා. නමුත් එහෙම හිටියත් පින්නතුනි, එයා ජීවිතේ අවසාන කාලේ ගතොත් අවසාන කාලේ එයා ළඟින් මාස්ටරේ කරපු බොහෝ දෙනෙක් එයාගේ ළඟ නැහැ, එයා තනි වෙනවා, හුදකලා වෙනවා. එයාට ලොකු පාළුවක් ජීවිතේ දැනෙනවා. ඇතැම් විට කතා කරන්න කෙනෙක් නැහැ, බලාගත්තුවත් බලාගෙන ඉන්නවා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි පින්නතුනි, අපි සැබෑ ලෙසම විවේකයෙන් ප්‍රතිඵල නොගත්තු එක ආදීනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නිවාඩුවක් ලැබිච්ච ගමන් ඈත ප්‍රදේශයකට යන්න ඕන කියලා. ගියාට කමක් නැහැ, ඈත ප්‍රදේශ බලන්න යන්න. ලෝකේ නොදකපු තැන් බලන්න එක හොඳයි. නොදකපු තැන් බලන්න ගියාට කමක් නැහැ. නමුත් පින්නතුනි, සැපත හොයාගෙන ගියාට නම් කොහෙවත් නැහැ. සැපත තියෙන්නේ ඔබ ඉන්න නිවසේ. ඔබට හුරු පුරුදු ගහකොළ, ඔබට හුරු පුරුදු දරුවනුත් එක්ක ඔබේ නිවසේ ඉඳීම තමයි, ඔබේ නිවස තමයි ඔබේ නිවන කියලා කියන්නේ. ඒක ඔබටම තේරෙනවා. බලන්න, ඔබ ඈත ප්‍රදේශයකට ගියොත් ගිහිලා දවස් කීපයක් ඉන්නකොට කවද නම් නැවත ගෙදරට එන්නේද කියලා හිත ඉන්නේ. ඊට පස්සේ ඉක්මනට මෙහාට එන්න තමයි බලන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට විවේකී ගත කරන්න කියලා, නිවාඩුව ගත කරන්න කියලා ඈත ප්‍රදේශවලට ගියපු අපි, නිවාඩුව ගත කරන්න ගියපු අපි ඒ විවේකී ගත කරන්න ආපු එකේ මහන්සිය ගෙවන්න ආයි දවස් ගානක් නිවාඩුව අරගෙන ගෙදර ඉන්නවා. අර මහන්සිය වෙහෙස නිවා ගන්න. මේක තමයි සාමාන්‍ය ස්වභාවය පින්නතුනි. මෙන්න මේ தත්ත්වය මත පින්නතුනි, අර වයසට යනකොට කෙනෙකුට ඇයි මේ ලෙස පින්නතුනි හුදකලා බව ජීවිතේ ඉන්නේ? එයා හරියට විවේක කාලය නිසි ලෙස යොදා නොගත්තු නිසා. එයාට හිතෙන්නේ වැඩිපුර පිරිසක් එක කතා කරනකොට, වැඩිපුර පිරිසක් ගැවසෙන තැන ඉන්නකොට, ඈත ප්‍රදේශයකට යනකොට තමයි ජීවිතේ සතුට ලැබෙන්නේ කියලා ජීවිතේ බොහෝ කාලයක් ඈතට පිටතට දුවගෙන ගිහපු එකේ ආදීනව තමයි ඇත්තටම මේ දැන් මේ තැනට සාබුක්ති වෙන්නේ. පින්නතුනි, සැබෑ ලෙසම අපට ජීවිතේ ලැබෙන විවේක කාලය තමයි හරියට ධර්මය ප්‍රගුණ කරන්න කියන වෙලාව. යම් කිසි කෙනෙක් හරියට ජීවිතයේ ධර්ම කරුණු මෙනෙහි කරන්න හුරු වුණොත් පින්නතුනි, ඒ කෙනාට අනිත්‍ය කතා නොකර ඉන්න තරමට හොඳයි. අනිත්‍ය කොම් කරලා ඉන්න තරමට හොඳයි. එයා ඒ හැම මොහොතකම ධර්මයේ තියෙන ඉතාම වැදගත් කාරණා මෙනෙහි කරමින් එයා හරියට මහා ආලෝකයක් මනසින් දල්වාගෙන ආ ඉන්නේ. එයා හරවල කුටියක හුදකලාම හිටියා. අන්න ඒකට හේතු වෙන පළවෙනි කාරණය තමයි පින්තුනි ජීවිතයේ හුදකලා බවක් ඇති නොවෙන්න අපි විසින් අපේ ජීවිතවල පින් දහම් කරගෙන තියෙනත ඕන කුසල් දහම් කරගෙන තියෙනත ඕන මොනවද පින්කම් කියලා කියන්නේ දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා අනිත්‍ය වෙනුවෙන් අනිත්‍යගේ යහපත වෙනුවෙන් යම් කිසි පරිත්‍යාගයක් කරන්න අසරණ අය වෙනුවෙන් පිට වෙන්න ඔබේ දරුවන්ට විතරක් නෙවෙයි ඔබට මතක තියෙන විදිහේ පින්කම් කරලා තියන්න මම එක උදාහරණයක් විතරක් කියන්නම් ඔබේ දුවට හෝ පුතාට ඔබ ඇමෙන්නේ ජීවිත කාලේ සපත්තු කොටක් ඇඳුම් මත ඇමෙට 10ක් 15ක් 20ක් 25ක් අරන් දීලා ඇති ඇතැම් විට ඇඳුම් 100 ගානක් අරන් දීලා ඇති එහෙම අරන් දුන්න සමන් හොඳට අරන් දෙන්න හැබැයි ඒ අතුරින් බලන්න ඔබ අසරණ දරුවෙකුට එක සපත්තු කොටමක් අරන් දෙන්න බලන්න ඔබට මතක තියෙන්නේ අර දරුවට ඔබගේ ගෙදර ඉන්න තමන්ගේ දරුවට අරන් දීපු සපත්තු කොටන් 25ද අර අසරණ ළමයට අරන් දීපු එක සපත්තු කොටමද පරිපූර්ණ මතක තියෙන්නේ මොකද්ද අර අසරණ දරුවට අරන් දීපු සපත්තු කොටම මෙන්න මේක තමයි පිනතුනි පින්කම් වල කියන වෙනස මේක තමයි සතුට ලබන ක්‍රමය මේ එක කරුණක් විතරයි කිව්වේ පිනතුනි ඒ විතරක් නෙවෙයි ඔබ බොහෝ විට දන් දෙන්නේ ඔබට හුඟා තියෙන වෙලාවේදී ධනෙ හුඟා වැඩිපුර කිරි ඉතිරල යනකොට තමයි දන් දෙන්නේ එහෙම දුරට පිනතුනි ජීවිතේ ඇත්තට දැනෙන්නේ නැහැ පුළුවන් නම් ඉතාම අමාරු වෙලාවකදී දෙන්න පුළුවන් නම් එක වෙලාවක් ඔබ නිරාහාර ඉඳලා ඉතාම බඩගින්නේ ඉන්න කෙනෙකුට ආහාර වේලක් දෙන්න පිනතුනි ඒක ඉතාම මතකේ රැඳෙන දෙයක් ඒකට හොඳම උදාහරණයක් තමයි පිනතුනි දුටුගැමුණු රජතුමා මහා පින්කම් කරපු කෙනෙක් රටක් එක්සේසත් කළා ශාසනයේ දියුණුව සඳහා උපරිම කැපවීමක් කළා ලංකාවේ තියෙන මහ විශාල නිර්මාණවලට සපුරාම තමගේ දායකත්වය දක්වපු කෙනෙක් ලෝවා මහා ප්‍රාසාදයේ රුවන්වැලිසෑය වගේ මහා නිර්මාණ කළා රුවන්වැලිසෑය හදනකොට පින්තුනි වැඩගත්තු හැම දිනෙකම කඩේ ගෙව්වා වැටුප් ගෙව්වා එක් හතර පැත්තේ දන්තල් හතරක් විතරම දවල් හැ දෙක්කී කරලා තිබුණා ඒ අයට කෑම දෙන්න කිසිම කෙනෙකුට කඩි නොගෙව පිට වෙන්න දුන්නේ නැහැ එකම අවස්ථාවක කෙනෙක් කොරරහසෙ පිට වෙන්න හදලා කොහොම හරි රාජ්‍ය දූතෙක් යාලේ මොන සල්ලගෙන ඒක කඩි දීලා පිටත් කළා තියෙනවා කඩි නොගෙන කිසිම කෙනෙකුට ඒ පිට වෙනවත් දීලා නැහැ එවැනි නිර්මාණයක් කරපු දුටුගැමුණු රජතුමා අවසාන මොහොතෙහි අවසාන අවස්ථාවේදී වෙනකොට පිනතු නිර්වාණයෙන් සෑය වැඩි වර කළ තිබුණේ නැහැ. රුවන්වැලි සෑය හතරස් කොටුව වෙනකන් විතරයි වැඩෙනීම කළ තිබුණේ. මේ අවස්ථාවේදී රජතුමාගේ මල්ලී සන්දාතිස්ස කුමාරයා කළේ මොකද්ද? මේ අයියව ලෙඩ ඇඳෙහි අයියව ඇඳ පිටීම රුවන්වැලි සෑයට ඔසවාගෙන ආව තවත් පැත්තෙක්. ඔසවාගෙන ආව විතරක් නෙවෙයි අර රුවන්වැලි සෑය හතරස් කොටුවේ විතරක් වැඩෙනීම කළ තිබුණු දාගැබේ ඉතුරු ටික සුදු රෙදි වලින් ආවරණය කළා සම්පූර්ණයෙන්ම දාගැබ නිර්මාණය කළ විදිහට පෙන්වනවා සඳාතිස් කුමාරයා කියනවා අයියේ දාගැබ වැඩි ඉවරයි ආයේ සතුට වෙන්නේ කියලා මේ අවස්ථාවේ තියෙන දෙහයි සමාස කරපු සියලුම පින්කම් එක්තරා පොතක ලියලා තිබ්බා අපි කියන්නේ පින් පොත කියලා එක්තරා මිනිසෙක් රජතුමාගේ ළඟ ඉඳගෙන මේ පින් පොත කියෙව්වා. රුවන්වැලි සෑය ඉස්සරහින් රජතුමාට මේ පින් පොත කියවනකොට පින්තුනි රජතුමාට සුවිශේෂී පින්කමක් මතක් වුණා. මොකද පින්කම? ලෝවා මහා ප්‍රාසාදයේ කරපු පින්කමද? සත්මහල් ප්‍රාසාදයක් ලෝවා මහා ප්‍රාසාදය කියලා කියන්නේ ඔය ජයසුනා බුදුරණ මහා පැත්තෙන් දැන් ගල්හම් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. සත්මහල් කියලා කියන්නේ පින්තුනි මහල් හතේ එක එක මට්ටම්වල ස්වාමීන් වහන්සේ හිටියා. මුල්ම කට්ටුවේ හිටියේ එක පිටකයක් විතරක් කටපාඩම් හාමුදුරු. ඊළඟ හිටියේ පිටක දෙකක් පාඩම් හාමුදුරු. ඊළඟ මහලේ හිටියේ ත්‍රිපිටකයම කටපාඩම් හාමුදුරු. හතරවෙනි මහලේ හිටියේ සෝවන් අය. ඊළඟ මහලේ හිටියේ සකදාගාමි අය. ඊළඟ මහලේ අනාගාමි අය. හත්වෙනි මහලේ හිටියේ රහතන් වහන්සේලා. නෙවෙයි මන්දිරේ ඉතිකලා සුවිශාල මන්දිර. යතරුවන්ෙන් සැඳිතලා මේ කිසිම දෙයක් නෙවේ පින්නතින අවසාන වතාවේ රජතුමාට මතකේ කාවේ ඒ පින් කමලාංශන් සියලම ලැබුණා නව පින්නත හයිස්මයි තාම දුෂ්කර අවස්ථාවලදී කරපු පින් කමක් තිබුණා මොකද ඒ පින් කම රජතුමා වරක් යුද්ධයට ගිහිල්ලා යුද්ධෙන් ජයග්‍රහණය කරන්න බැරුව කැලේ අකරමංගලින අවස්ථාවකදී රජතුමාගේ ළඟ තිබිච්ච බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කළා. මොකද රජතුමා කුඩා කාලෙම රජතුමාගේ පියා කාතිස්ස රජතුමා එක්තරා පොරොන්දුවක් අරගෙන තිබුණා මේ කුමාරයෝ දෙන්න මෙතන තියාගෙන. මොකද පොරොන්දුව කිසිම වෙලාවක කිසිම දවසක දවල් කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙයක් නොදී අනුභව කරන්න එපා කියන පොරොන්දුවක් අරගෙන තිබුණා. මෙන්න මේ පොරොන්දුව රැකැලේ අකරමංගලේ ඉන්න වෙලාවේදී රජතුමාට මතක් වුණා. අර කාන්තිස්ස පිය රජතුමාට දීපු පොරොන්දුව. රජතුමා කල්පනා කළා දැන් මේ කැලේ අකරමංගලේ කියලානේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පලාටපත් නැහැ. කොහොමද මම මේ බස්මුණ අනුභව කරන්නේ කියලා කල්පනා කරනකොට ඒ කාලේ රහතන් වහන්සේ හිටියා. රහතන් වහන්සේ කෙනෙක් අහසින් ඇලියා. වැඩලා අර දානෙ පිළිගත්තා. මෙන්න මේ තේ කම තමයි පිනතුනේ. දොඩුයන් රජතුමාගේ මතකේ රැඳිලා තිබුණේ. එනිසා පිනතුනි ධනය හුවා තියෙන වෙලාවේදී පිරි ඉතිර යන වෙලාවේදී දෙන දානත් හොඳයි. නමුත් ඊට වඩා මතකේ රැඳෙන්නේ ඉතාම අමාරු වෙලාවේදී හොඳ පින්කම් කළා මතකේ රැඳවා ගන්න. මේව තමයි පිනතුනි බොහෝ දෙනා හිතන මේව පරලෝසුකදී ගන්න වෙන්නේ කියලා. දිවිලෝක යන්නේ කියලා. දිවිලෝක යන්නේ නෙවෙයි පිනතුනි මේ ලෝකයේ මේ ජීවත් වෙන ලෝකෙම දිව්‍ය ලෝකයක් තරන්නේ. මේ Taman ජීවත් වෙන අද දවසම දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ජීවත් වෙන මට්ටමට පත් කරගන්නයි මෙවැනි තේකන අපි කරන්න ඕන. හැකිතා Tamanගේ දහඩියෙන් හරි හොඹ කරපු දේවල් අසරණ වෙන්නේ. ඒ වගේම Tamanගේ මෞර්ය මෞර්ය වෙනින් හොඳට සලකන්න. ඒ වගේම ඔබ වයසේදී ඔබ දුර්වල වෙනවා. ඔබගේ ලස්සන ශරීරයෙන් ඔබගේ අද්දෙකින් අනිත්‍යයට කොච්චර බේරුමාද කියලා බලන්න. ඔබගේ දෙපැයි නැවිදලා අනිත්‍යයට යහපත විනිශ්චය වෙනුවෙන් කොච්චර දේවල් කරාද කියලා බලන්න. ඔබගේ ඇස් දෙකෙන් අනිත්‍යයට යහපත වෙනුවෙන් කොච්චර දේවල් කරාද කියලා බලන්න. ඔබේ මේ ඇඟිලි ටික උපයෝගී කරගෙන අනිත්‍යයට යහපත වෙනුවෙන් කොච්චර නම් දේවල් සමත් කරාද කියලා බලන්න. මේ ශරීරය අපි අත්හැරලා ගිහු දාතර තියෙන තුනේ ඇතැම් අවස්ථාවල හැම විටම නෙවෙයි ඇතැම් අවස්ථාවල සමහර විට සමහර තැන්වල ඉපදෙන සමහර අය ඉහළ තැන්වල ඉඳගෙන බලාගෙන ඉන්න මේ ශරීරය දිහා අපම පෝෂණය කරපු අපේ ශරීරය දිහා වෙනත් ශරීරයක් දරාගෙන අපි බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. අන්නේ අවස්ථාවේදී බලන්න තියෙන තුන බලනකොට මේ දාල ගිහපු ශරීරයෙන් ඔබ කොච්චරනම් ලෝකයට යහපත වෙන දෙයක් කළාද කියලා බලන්න. පින්නතුනි ඔබ වෙනුවෙන් මෙවැනි දහමක් මෙවැනි ප්‍රඥාව කරුණාව මුසු වෙච්ච දහමක් දන්නේ නැති මේ සමාජයේ බොහෝ දෙනා ඔබ වෙනුවෙන් කොයිතරම් මෙහෙවරක් කළා තියෙනවද? ඔබ යන මහා මාර්ගයේ හැදුවේ මිනිස්සු ධර්මයේ දන්නේ නැහැ. නවීන ලෝකේ බොහෝ සොයාගැනීම් ඔබ මේ ලෝකේ බිහිවෙන්නත් කලින් බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කළ තිබුණා. ඔබ දිනපතා පාරිශුද්ධ කරන ආහාර පාන අඩු පැදුම් ඔබ මහන්සියෙන් හරි හම්බතරපු වෙන්න පුළුවන්. සල්ලි දීලා ගත්තුවේ වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා දහරිය ලැබුවේ ඒ සඳහා අවකාශ දෙකකින් වෙනස් අය. ඒ යගේ දහරියෙන් තමයි ওই ලස්සනට ඉන්නේ. ඔබටත් ඒ වගේම ලෝකේ වෙන්නේ කරන්න පුළුවන් සුවිශාල මෙහෙවරක් තියෙනවා. අන්න ඒ මෙහෙවර උපරිම හැටියට ඔබ ඔබගේ ජීවිතය තුලින් කරුවොත් විශේෂයෙන්ම දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් ඔබේ ජීවිතවල පින්කම් වැඩිපුර කරලා තිබුණොත් ඔබට තියෙන තුනේ අර ජීවිතයේ දිනපතා අනිත්‍යයේ අඩුපාඩුකම් මතක් වෙන තැනට මෙන්න මේ පින්කම් ටික තමයි රීප්ලේස් වෙන්නේ. ඔබට වැඩිපුර එතකොට මතක් වෙන්නේ ඔබ උදව් කරපු අය. ඔබට වැඩිපුර මතක් වෙන්නේ ඔබ දන් දීපු අවස්ථා. ඔබට වැඩිපුර මතක් වෙන්නේ ඔබ ඇසුරු කරපු හොඳ කල්යාණ මිත්‍ර සිල්වත් ගුණවත් අය. ඔබට වැඩිපුර මතක් වෙන්නේ ඔබ රැකපු සිල්, ඔබ කරපු භාවනා ඔබට ජීවිතේ මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ දින තුනේ මරණාසන්න වෙලාවේ ලෙඩ ඇඳට ගිහපු දවස් දෙකේ නෙවෙයි. ඔබට හැමදාම උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම ඔබට මතක් වෙන හුඟක් දේවල් ජීවිතේ තියෙනවා. උදේ බුද්ධ පූජාව තියෙන පටන් අරගෙන හැමදාම ඔබ ඔබගේ නිවසේ දෙමව්පියෝ ඉන්නවා නම් ඔබගේ සියතේ මම්මට තාත්තට සලකන්න. අම්ම තාත්ත දෙන්න පිනතුනේ ඒ ඇගේ දෑතෙන් ඔබ වෙනුවෙන් හුඟක් මහන්සියලා තියෙනවා. ඒ අය ජීවත් වෙලා ඉන්න එක තමයි පිනතුනි කෙනෙකුට ජීවිතේ තියෙන සුවිශේෂී භාග්‍ය. ඒ භාග්‍ය කිසි ලෙසකින්වත් අවනාශයට උල්ලක් කරන්න එපා, අමතක කරන්න එපා. දෙමව්පියන්ට සලකන හැටියෙන් තමයි කෙනෙක් ජීවිතේ කොයි තරම්නම් සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය කරන ප්‍රධානම කාරණය වෙන්නේ. මොකද අපිට අනිත් අය ඔක්කොම ලැබුණේ පස්සේ. අපේ ජීවිතයේ මහා ආලෝකය තමයි අපේ අමතක කියලා කියන්නේ. කුඩා කාලෙන් බලන් පිනතුනි අපට අවුරුදු එකමාර දෙක වගේ කාලෙදී අපේ අම්මා අපට නොපෙනී ගියා නම් අපි කොච්චර නම් ඇඬුවදනි. අම්මා අපේ දර්ශනේ නොපෙනී ගියොත් අපි හිතුවේ අම්මා යනිකක් නැහැ කියලා. අපේ මුළු ලෝකයම නැති වුණා වගේ පොළොවේ ගෙහෙල තැඹිලා අඬලා තියෙනවා. ඇතැම් විට අපි අඬන වෙලාවේදී අම්මගේ දෙසට, අම්මගේ ඇතැම්මට, ඇඳුම් වලට අපේ මුණ හිරගෙන අපි අඬව අවස්ථා තියෙනවා. අපිට බයක් ඇති තත්ත්වයක අපි දුර යන්නේ අම්මා තාත්තා ළඟට. එලෙස අපට මුලින්ම හිටියේ කල්යාණ මිත්‍ර අපේ අම්මා තාත්තා. අනිත් හැම දෙනාම අපට ලැබුණේ පස්සේ. ඒ නිසා මේ දෙන්නා ජීවත් වෙනවා නම් ඒ දෙන්නාට දිනපතාම උපරිම සලකන්න. අපේ රටේ හිටිය දිනතුනේ තාම දැන් රජ කෙනෙක් ඒ රජතුමාට කියනවා අටවෙනි අග්ගෝ රජතුමා කියලා. අග්‍රබෝධි. අග්ගෝ කියන්නේ අග්‍රබෝධි කියන්නේ. අග්‍රබෝධි සංඝබෝධි සිරි සංඝබෝධම ඔක්කොම බෝධි රජවරු හිටිය පෙරමතන් හිටිය අපේ. ඔක්කොම බෞද්ධ නම් දාලා කියන්නේ පිටින්. බෞද්ධ නම් කවදාවත් පරණ වෙන්නේ නැහැ. අනිත් නම් ඔක්කොම පරණ වෙනවා. ඈ ආනන්ද කියන එක කවදාවත් පරණ වෙන්නේ නැහැ. සීවල කියන එක කවදාවත් පරණ වෙන්නේ නැහැ. අනුරුද්ධ කියන එක කවදාවත් පරණ වෙන්නේ නැහැ. නමුත් අනිත් දේවදානියව නේද කාලෙකට පරණ වෙනවා. බෞද්ධයෝ පිටින් කවදාවත් පරණ වෙන්නේ නැහැ. සමහර ළමයිට කිහි ළමයිට සමහර සීවලි කියනම දානවා. අනුරුද්ධ කියලා දානවා. ආනන්ද නන්ද කියලා දානවා. දැන් සීවලි කියන එක නන්ද නම් නේද? සීවලි තරක් නේ සිරිමාව කියලා කියන්නේද? බෞද්ධ නම් ඔක්කොම දාලා තියෙන සමහර අය. පින්නතුනි අපේ දෙමෝපියන් වෙන්නේ අපිට කරන්න පුළුවන් යහපත තමයි. මෙන්න මේ අග්‍රබෝධ රජතුමාගේ නම් කියලා පින්නතුනි මේ රජතුමා උදෑසන අවදි වෙලා අම්මට තමන්ගේ සියතින්ම සලකනවා. සියතින්ම සැලකුවා විතරක් නෙවෙයි පිනතුනි. ඒ අම්මා උදේට තමන්ගේ දෑතින් නාවනවා. නාවලා අම්මගේ රෙදි ටික හොදන වතුර ටික ඉතුරු කරගෙන ඒ වතුර භාජනයේට රජතුමාගේ ඔටුන්න දාලා ඔටුන්න හොදනවා. අම්මගේ දිය රෙද්ද මිරිත වතුර ටිකෙන් තමන්ගේ ඔටුන්න හොදගෙන හරියට හතරම් වතුරෙන් ඔටුන්න හේදු වගේ අර ඔටුන්න හොදලා ඒ ඔටුන්න තමයි අල්ලගෙන රජතුමා රාජාසනාරූඪ වෙන්නේ. තමන්ගේ අම්මට උපරිම වාසියෙන් සලකපු රජ කෙනෙක් කියලා කියනවා අග්බෝ රජතුමා. තමන්ගේ අතින්මයි සැලකුවේ සේවකයන්ගෙන් නෙවෙයි. දැනටත් මේ සමාජයේ පිනුතුනි එහෙම දරුවෝ ඉන්නවා. ඇතැමිට තමන්ගේ ගෙදර තියාගෙනම සලකන අය ඉන්නවා. සමහර අය දින වයසට අපිට එහෙම කරන්න අමාරු රැකී රක්ෂා කරනවා කියලා. සමහර අය පිනුතුනි උපරිම යුතුකම කරන විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ තමන්ගේ ගෙදර මාමගේ දෙහයක් තියාගන්නවා සමහර අය මේ රටේ. විශේෂ අවස්ථා අරගෙන සමහර අය. පසුගිය කාලේ සිද්ධයක් වුණා මේ අතන දකින්න ඇති. තමන්ට පිනුතුනි තමන්ගේ ගුණවත්කම තියෙනවා නම් මේව අපි හිතන තරම් අමාරුම දේවල් නෙවෙයි. මෙන්න මේ වගේ යහපත පිණිස හේතු වන දේවල් පිනුතුනි හැකියතා තමන්ට ජීවිතේ මතක් වෙනකොට හොඳටම සිහි වෙන්න පුළුවන් කරුණු ටිකක් පින්නතුනේ තමන්ගේ ජීවිතවල සිදු කරගෙන තියන්න. දන් දෙන විතරක් නෙවෙයි හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න, හොඳ සිල්වත් ඇසුරු කරන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ටිකෙන් ටික භාවනාවකට පුරු වෙන්න. අඩුම වශයෙන් විනාඩි 5ක් හරි දිනකට මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න. මේක පින්නතුනේ නාකි වෙනකන් ඉන්න එපා. ඔබ නාකි වෙනකන් මේ දහමේ හැසිරෙන්න කියලා ඉන්නවා නම් ඔබ එහෙනම් බලාපොරොත්තු වෙන්නේ නාගුණාම සතුටෙන් ඉන්න. ඔබ වයසට ගිහිලා සතුටෙන් ඉන්න එහෙනම් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙවෙයි පින්තුනි. ඉඩ ලැබිච්ච තමන්ට අවබෝධ ලැබිච්ච මුල් අවස්ථාවේම මෙතෙන්ට හැකිතාක් දුරට වීර්යයෙන් යෙදෙන්න. ටිකෙන් ටික පින්තුනි මෛත්‍රිය භාවනා කරන්න හුරු වෙලා. මෛත්‍රී භානාවේ උපරිමයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේක ඉතාම වැදගත් අවස්ථාවක්. මොකක්ද මේ අවස්ථාව? කරණීයමෙත සූත්‍රයේ තියෙනවා. ඉනතුරු මේ දෙනතුන් පහසුම විදිහට වාඩි වෙන්න බිමාරුණ උඩ තැනකුණක් තවන්නේ රිලැක්ස් එකේ ඉන්න. නැත්තම් මේ කියන දේ අතට ඔලුවට යන්නේ අමාරු නිතර. පහසුවේ මෙන්න හොඳට සැහැල්ලුවේ ඉන්න. ඉනතුරු අපි මේ සඳහන් කරේ මෛත්‍රී භාවනාවේ පින්නතුනේ උපරිම අවස්ථාව ගැන සඳහන් වෙනවා කරණීයමෙත සූත්‍රයේ මාතා යථාන යම් පුත්තං ආයසා ඒක පුත්ත මනරක්කේ ඒවම්පි සබ බෝතේසෝ මාන සම්භවය පරිමාණ කියලා. මෛත්‍රී භාවනා සීල සත්‍යෝ සෝපත් වෙත්වා සෝපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කළා කළා මේක දිනු කළ පින්නතුනේ මේකේ ඉහළම මට්ටමට ගියාම කොහොමද ඉහළම ප්‍රතිඵලය මොකද්ද? යම් කෙනෙක් දකිනකොටම කෙනෙක් ගැන සංදයක් ඇහෙනකොටම කෙනෙක් පිළිබඳව මතක් වෙනකොටම කෙනෙක් තමන්ගේ ඇහෙන් දකිනකොටම එයා තමන්ට පේන්නේ එක්කම දුව හෝ පුතා කියන ඔබගේම දුව හෝ පුතා කියන ආකල්පයෙන් අනිත් හැම දෙනා කෙරෙහිම බලන විදිහේ ඇසක් කනක් නාසයක් ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය ඔබගේ සංවේදී වෙනවා සෙන්සිටිව් වෙනවා. පින්නතුනි මේ ආකල්පයට ආවොතින් අපේ ජීවිතවල කොච්චර වෙනසක් වේද? අපි කතා කරන වචන වලින් 50% විතර අඩු වෙනවා. අපි අඳ කරන කතා වලින් භාගයක් අඩු වෙනවා. මොකද අපි මුලා කරන කතා කරන අනිත් එක අඩුපාඩුකම්. අපේම ඔබගේම දුව පුතා කියන ආකල්පයෙන් අනිත්‍යය ගැන බලන්න පුළුවන් නම් එදිනෙදා අපට අපේ හිතට ඇතිවන චිත්ත පීඩා කොයිතරම් අඩු වෙනවද? ඔබ වාහනේ drive කරනකොට ඔබට ඉස්සරහට මුණ ගැහෙන ඔබත් එක්ක යන එක ප්‍රේරිත යන අනිත්‍යය ගැන ඔබට මෙවැනි ආකල්පයක් ඇති වුණොත් ඔබ යන ලේන් එකට කෙනෙක් හදිසියෙන් දැම්මට ඔබට කේන්තියක් නැහැ. මේ මගේම දුව හෝ පුතා කියන ආකල්පයක් ආවොත් සම්පූර්ණම පින්නතුනේ දුකෙන් තමයි නිදහස් වෙලා. ඔබගේ දුවේ පුතේ වැරදි වැඩක් කරාට ඔබ එකට කම්පා වෙන්නේ නැහැ. ඔබ සමාව දෙන්න සූදානම්. මේ ආකල්පයේ දිනු කරෝතින් පින්නතුනි 100% දුක නිදහස් වෙන්නේ නැහැ. නමුත් 50%කට වඩා ප්‍රමාණයට අපට එදිනෙදා ජීවිතේන දුක් පීඩා වලින් අපි නිදහස් වෙනවා. අපි අනිත්‍යයේ දිනු වලදී අනිත්‍යයේ සාර්ථකත්වයන් වලදී අපි සතුට වෙනවා. අපේ මුදිතා ගුණය ඇති වෙනවා. අපි කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි දිනුව ප්‍රාර්ථනා කරන වගේම අතනදී හැම දිනාගෙම දිනුවත් අපි නිතරම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යයේ දුක අපේ දුකක් විදිහට සැලකලා එයට පිළිහිද වෙන අපි නිතර සූදානම් ඉන්නේ. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී ඒක නා කණ්ඩායම් කරන්නට වඩා අපි ඒක නා නගා සිටවන අදහසෙන් ඒක නා උස්සන තියන්න ඒක නා ධෛර්යමත් කරන්න අපි නිතරම සූදානම් ඉන්නේ. පින්නතුනි මෙන්න මේ පින්කම් ටික අපේ ජීවිතවල කෙරෙන උනන් පින්නතුනි. අපේ ජීවිත කොච්චර ලස්සනද? අපේ ජීවිතවල කොයිතරම් පරිවර්තනයක් ජීවිත වෙනවද? මෙහෙම පරිවර්තනයක් අප විසින් කරගත යුතුයි. ඇයි ඒකට හේතුව පින්නතුනි? අපට වටිනාම දේ මොකද්ද? අපට අපේ ජීවිතේ ලැබෙන්න වටිනාම දේ මොකද්ද? අපට අපේ ජීවිතයේ ලැබෙන්න වටිනාම දේ තමයි අපේ හිත. ඇයි ඒකට හේතුව? සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ට ලැබෙච්ච ජීවිතයේ වටිනාම දේ තමන්ගේ මේ ගිය දොර කියලා. ඉඩම කියලා. නමුත් පින්නතුනි ඔබ ඉන්න ඉඩමම දැන් මේ ඉඩම ගත්තොත් මේ මොහොතේම මේ ඉඩම මගේ කියාගෙන ජීවත් වෙන කීදෙනෙක් ඉන්නවද ඔබ දන්නවද ඒක? මේ පොළවේ ඉන්න සත්තු නම් කී දහස් කී ලක්ෂයක් නම් එය තමන්ගේම ඉඩම කියලා තමන්ගේම නිවස කියලා හිතාගෙන ඔප්පුවක් නැති වුණාට අපිට වගේ ඔප්පු නැහැ කට්ටිය. අපේ ඔප්පු ඒ කට්ටිය පිළිගන්නේ නැහැ. ඒ කට්ටිය තමන්ගේ ඉඩම වගේ හිතාගෙන මේ ඉඩම ඉන්නවා. ඒතරක් නෙවෙයි. මේකෙම තියෙන ගස්වල කොච්චරනම් සතුට දෙන්න නැහැ රටේ කුරුල්ලෝ ඒ කට්ටියගම ගෙදර වගේ ඉන්නවා. අපෙන් කිසිම අවසරයක් නැහැ කට්ටියට. ඒ කට්ටිය අපි තරහ ලොකු ගේනමක් කරලත් නැහැ. ඒ වගේම අපේ ගෙදර තියෙන මල් ගස්සේ ඇදැමිට මල් වල තැනි බොනව සතු ඇදැමිට ඒ මල් ගස් ආශිර්වාදම රැයන් කාලයක් ගත කරන ඒ සතු. අපිටත් වඩා අපේ මල් ගස්සෙනි ප්‍රතිපලයේ සතු ගන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මේ එක ස්ථානයක නොකෙනී ඒ අපට තේන සත්තු කුඩා භූමියේ පටන් ගැඩිවිල්ලන් ඇතුළු සත්තු විශාල පිරිසක් මේ එකම ස්ථානයේ ඉන්නවා. ඒ තේන සත්තු පින්නතුනි මතක තියාගන්න. ඒ තේන සත්තු වල වඩා බොහෝ නොපෙනෙන සත්තු මේ නිවසේ ඉන්නවා. මේ ආශ්‍රිතව ඉන්නවා. මේ භූමිය ආශ්‍රිතව ඉන්නවා. එවැනි තැනක තමයි අපි අපට ඇවිත් කියන මේක ටික තැනකට හිතාගෙන ඉන්නේ. ඒ වගේම කෙනෙකුනි බලන්න ඒක නෙවෙයි පුදුමේ. අපි අපේ මේ කෙනෙක් හිතාගෙන ඉන්න අපේ ශරීරය. අපේ ශරීරය මගේ කෙනෙක් හිතාගෙන මේ ශරීරය ඇතුළේ ඉන්න සත්ත්ව කොච්චර ඉනවද කියලා දන්නවද? අපි මේ ශරීරේ මොකක් ලස්සනයි කියලා ආඩම්බර වෙලා හැඩ වැඩ දාලා එහෙම යනවා මගේ ශරීරය කියලා හිතාගෙන. මේ ශරීරය ඇතුළේ පිනතුනි දහස් ගණන් සත්තු තමන්ගේම නිවස මේක මගේම කෙනෙක් හිතාගෙන ඒ සත්ත්ව තමයි එක ගමන් බිම යනවා. අපි යන වාහනේ මේ පැත්තට නොමිලේ යනවා. මේ පැත්තට නිපුදුනේ. එහෙනම් පේනතුනි ඒ විතරක් නෙවෙයි. වැඩිමනොත් අවුරුදු 50ක් 60ක් උපරිමයෙන් තව අවුරුදු 100ක් යනකොට මේ අපි පරිහරණය කරන බණ කියන මන ඇතුළු අපි හැම දිනෙකම පරිහරණය කරන මේ ශරීරය අපි හැම දිනෙකම අත්හැරලා අත්හැරලි කරක් නෙමෙයි මේ ශරීරය තැඹිට මේ මහ පොළොවේහි වැරියට සත්‍යයටපත් වෙනවා. මේ සත්‍යයක් මත පිනතුනි සැබෑලෙසම අපට අයිති මොනවද? සැබෑලෙසම පිනතුනි අපට අයිති අපේ මනස අපේ හිත. ඒ හිතත් වෙනස් වෙනවා ඒ හිතත් විස්තරම නැහැ. ඒ හිතේ පිනතුනි මේ වර්තමාන මොහොතෙහි ඔබ අවධානයෙන් ඔබ සතිමත්ව ඔබ මයින්ඩ්ෆුල්නස් එකෙන් ඉන්න මේ වර්තමාන මොහොතයි ඔබේ සැබෑ උරුමය. ඔබට කියලා සැබෑලෙසමයි තියෙන්නේ. අන්න ඒ සිතිවිල්ල නිසි ලෙස පාස්වා ගන්න නම් කෙටි මාර්ග නැහැ. එකපාරම මේක ફોકસ කරන්න බෑ. ඒ සඳහා මුලින් පුළුවන් නම් කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණ යහපත්කම් ටික තමන් ඇති කරගන්න. හැකිතාක් තමන් ජීවිතේ සත්පුරුෂකම් කරන්න. හැකිතාක් ජීවිතේ අනිත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න. හැකිතාක් ජීවිතේ කෙනෙක් දිනු වෙනකොට උදව් කරන්න. විශේෂයෙන් කුඩා දරුවන් අසරණ වෙච්ච අය, ඉගෙන ගන්න දුෂ්කරතා තියෙන අය, ආබාධිත අය, ඒ වගේම වැඩිහිටි මව් දෙමව්පියෝ ලෙඩ වෙලෙක් තැන් වෙල ඉන්න අය මේ අර ජීවිතේ පුළුවන් මට්ටමින් සලකන්න. මේක තමයි මහා ලොකු ආශිර්වාදයක්. මේක මහා පිනක් විතරක් නෙවෙයි ලොකු ආශිර්වාදයක්. ඇයි එහෙම කියන්නේ? මෙහෙම කරනකොට පින්නතුනි අපේ ජීවිතේ ලොකු කර්ම ශක්තියක් ලොකු රශ්මියක් Tamange ශරීරය වටා ගොඩනගෙනවා. මේ රශ්මියට හැකියාවක් තියෙනවා එක පැත්තකින් Tamanට සතුට වැඩි කරන්න. අනිත් පැත්තෙන් අතීත කර්ම ශක්තිය හැටියට ඔබට එන්න තියෙන අපල උපද්දව තියෙනවා නම් ඒව හුඟා අඩු කරනවා මෙන්න මේ කුසල කර්ම ශක්තිය බලෙන්. මේක පින්නතුනේ අපල වෙලා අපලේ උපරිම යනකන් ඉන්නවා. සමහර අය කරදර උපපාරම් වා එකට එනකොට කේන්දරය බලන මට්ටමට එනවා. එතකොට තමයි බෝධි පූජා තියන්නේ පින්කම් කරන්න බලකපුඩු දහන් දෙන්න සමහර අය යන්නේ. ඔව් එච්චර වෙනකන් ඉන්නවා වෙනදින් දිනපතාම තමන්ගේ කුසලය දිනු වෙන විදියට නිතර වැඩ පිළිවෙල කියදෙන්න. පින්නතුනේ අපි හැමදේම කරන්නේ සතුටට. අපි කොච්චර ධනෙ උපයාගෙන තිබුණත් අපේ ජීවිතේ සතුට නැත්තම් අපි කොච්චර ලොකේ උපාධි ලබාගෙන තිබුණත් අපේ දිනලා ජීවිතේ මානසික පීඩා ඇති වෙන විදිහේ දේවල් නම් ජීවිතේ වෙන්නේ අර ලබු සියලුම දේවල් ප්‍රතිඵල රහිතයි. ඒක ඔක්කොම useless. ඒ නිසා තමයි ජීවිතේ වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන තමන්ගේ හිතට. ඔබගේ හිතේ තියෙන ලස්සන, ඔබගේ හිතේ තියෙන ප්‍රසන්න බව, ඔබගේ හිතේ තියෙන සංසුන් බව නැති කරන්න අනිත් පැයට ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් ඔබ සැබෑ දක්ෂයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපට දක්ෂයන් බවට පත් කරන්නේ. ඒක තමයි කරණිමෙත සූත්‍රයේ පළවෙනි ගුණාංගය සක්කෝ. skillful person. අපි skills ටික හදා ගන්න ඕනේ. මොකක්ද skills ටික? සාමාන්‍ය මෙහෙ ආනම් කියන්නේ personality තියෙන skills ටික හදාගෙන කියලා. නමුත් බුදුදහමේ තියෙන skill එක තමයි ප්‍රධාන skill එක තමයි පින්නතුනේ. බාහිර රූප ශබ්ද ආදී වෙනස් වෙනකොට තමන්ගේ අභ්‍යන්තරේ වෙනස් නැවෙන විදිහේ හිතක් හදාගන්න එක. අනිත් කෙනෙකුගේ හැසිරීමෙන් ඔබට පීඩාවක් පත් කරන්න බැරි නම් ඔබගේ තියෙන මොහොනේ ලක්ෂණ නැති කරන්න බාහිර කෙනෙකුට බැරි නම් තමයි ඔබ සැබෑම දක්ෂයා වෙන්නේ. නැත්නම් ඔබ දක්ෂයෙක් නෙවෙයි. මුළු ලෝකයේම උනත් කැඩිලා බිඳලා යද්දී වෙනස් නැවෙන විදිහේ මානසිකත්වයක් ඔබ ඇති කරගන්නට ඕන. මොකද ඒකට හේතුව අපේ ශරීරය ඇතුළු හැම දෙයක්ම අපට දහයන් සිදු වෙනවා. අපේ දරුවෝ ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. අපි මෙච්චර කාලයක් කැප කරපු අපේ ශරීරයත් අපි අත්හැරලා යනවා නම් අපටයි නැති වෙන කියලා අමුතු වෙන දෙයක් නැහැ. එවැනි තත්ත්වයක් මත පිනතුනේ අපට තියෙන ප්‍රධානම අපේ ජීවිතයේ වටිනාම දේ තමයි හිත. ඒ හිත උපරිම වශයෙන් කුසල අරමුණක නිතරම සබා ගන්න. ඒ සඳහා තමයි දරන්න පුළුවන් උපරිම ශක්තිය යොදන්න. ඒකට ධනය කැප කරන්න පුළුවන් නම් ධනය කැප කරන්න. ඒකට කාලය කැප කරන්න අවශ්‍ය නම් කාලය කැප කරන්න. ඒකට ඔබගේ ශ්‍රමය කැප කරන්න අවශ්‍ය නම් ශ්‍රමය කැප කරන්න. පින්නතුනි අපි සමහර අවස්ථාවලදී ලංකාවේ ඉන්නකොට සමහර ඉතාම සිල්වත් ගුණවත් සමහර ධර්මදාය හාමුදුරුවෝ හම්බෙන්න යනවා. ඇතැම් දුෂ්කර ප්‍රදේශවල. ඇතැම් විට 64 පහ පයින් යනවා. ඔය රජරට පැත්තේම මහා අවකාශයේ පිච්චිච්ච වැලි මතින් යන්නේ. සමහර තැනදී අපි මේ යන ගමනේ වටිනාකම වැඩි වෙන්න අපි කරන්නේ කුඩේ තිබිදි කුඩේ දාන යන්නේ අවුවේ නිකන් යනවා. එහෙම ගියම වටිනාකම වැඩි. ඇතැම් විට ෆයින් ත්‍රිවිල් එක ගන්න පුළුවන් නම් ත්‍රිවිල් එක ගන්න ෆයින් යනවා. පින්තුනි එහෙම ගිහිල්ලා කරන දේවල් පින්තුනි ජීවිතේ හුඟක් අර මතකෙ තියෙන දැන් අපි බලන්නේ ගම්මල මිනිස්සු තාමත් ඇතැම් විට ආරණ වලට දන් දෙනකොට ඇතැම් විට බොහෝ දුර ෆයින් යනවා සමහර මිනිස්සු ඔළුවේ දාන තියාගෙන. ඒ නිසා පින්තුනි හුඟා ධනෙ නැතුණත් ඒ අය මහා සතුටකින් ඉන්නේ. මහා සතුටකින් ඉන්නේ. ඒ සතුට පින්තුනි ඒ අයගේ දැහැම ජීවිතයත් එක්ක තමයි ඒ අය ලබන්නේ. ඒ නිසා මෙන්න මේ විදියට ඔබේ ජීවිතයේ තුල හැකියතාක් දන් දෙන්න පුළුවන් මට්ටමේ. ඒ විතරක් නෙවෙයි හැකියතාක් ඔබගේ කය වචනේ සංවර කරගෙන හොඳ ඩිසිප්ලින් එකක් ඇති කරගන්න. මේ සිල්වත් බව කියන එක පින්තුනි ජීවිතයේ ඉතාම වටිනා දෙයක්. විශේෂයෙන් තමන් කතා කරන වචනවලදී තාම සැලකිලිමත් වෙන්න. වෙනත් කෙනෙකුගේ හිතක් නොරිදෙන විදිහට හැකි තාක් වචන පාවිච්චි කරන්න. එහෙම බැරි නම් අඩුගානේ නිස්සන්දව හරි ඉන්න. බොහෝ විට අපට අපේ මිත්‍රයන් නැති වෙන්නේ අපි කරන දේවල්ට වඩා අපි කතා කරන වචනවලින්. වචන ලස්සන වෙන්න නම් හිත ලස්සන වෙන්න ඕන. හිත ලස්සන වෙන්න නම් සම්මා සංකල්ප ඇති වෙන්න නම් මොකද තියෙන්න ඕන? සම්මා වාචා ඇති වෙන නම් සම්මා සංකල්ප තියෙන්න ඕන. සම්මා සංකල්ප තියෙන නම් මොකද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය යහපත් දැක්මක් තියෙන්න ඕන. කුසල අකුසල පිළිබඳ විශ්වාසයක් හැඟීමක් අවබෝධයක් තියෙන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන නම් මොකද තියෙන්න ඕන? සම්මා දිට්ඨිය ඇති වෙන නම් බණහල තියෙන්න ඕන. සැබෑ බණහල තියෙන්න ඕන. බණහන නම් මොකද තියෙන්න ඕන? කල්‍යාණ මිත්‍රාශ්‍රය තියෙනකත් තමයි මේ ඔක්කොම එකට යන ගමනක් වෙනතුනි. එතකොට මෙන්න මේ දේවල් ජීවිතේ හැකියතාක් කරන්න දාන සීල භාවනා කියන පුණ්‍යක්‍රියා කර පුණ්‍ය කර්ම කරන්න. නමුත් වෙනතුනි මේ පුණ්‍යක්‍රියා කරන අය ලෝකෙින් වන් දෙනා ඉන්නවා. ලෝකේ සත්පුරුෂය හොඳ දෙමව්පියන් ලැබපු අය සසරේදී හොඳට පින් දහම් කළ කුරුකුරුදු අය සමහර අය වෙනතුනි බෞද්ධයන් නොවුනත් සමහර අය බෞද්ධයන් නොවුනත් මේ වගේ දේවල් ජීවිතේ කරන අය ඉන්නවා. සමහර අය පරලෝක විශ්වාස නොකරන අය මේ සමාජේ ඉන්නවා මෙවැනි දේවල් කරන අය. පින්නතුනි බුදුහාමුදුරුවෝ මේ කරුණ දේශනා කළා තියෙනවා. මේ සාමාන්‍ය අපි කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරක් කරාට පින්නතුනි සම්පූර්ණ අපේ දුකෙන් නිදහස් වෙන්නට බෑ. දුකෙන් නිදහස් වෙන්නට තවත් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් දේශනා කරන සුවිශේෂී ධර්මයක් තියෙනවා. සුවිශේෂී දහමක් තියෙනවා. ඒ මොකන්ද? ඒ දහම ගොත් තමයි ඔබ සැබෑලෙසම බෞද්ධ ලෙස බෞද්ධිස්ම ගවන්නේ. ඔබ සැබෑලෙසම උපැන්න පහතිගේ තියෙන බුද්ධාගම කියන වචනය හරියට ලිව්වා වෙන්නේ. ඒ තමයි පිනතුනි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. අනිත්‍යතාවයේ තේරුම් ගත්තොත් තමයි ඔබ ඔබ ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙනාද කියලා දන්නේ. එතෙක් ඔබ ලෝකයේ බුදුහාමුදුරුවන්ගේ පිළිරුව ගැදර තියෙන පුළුවන්. උදේ හවසේ පිළිදුත් ඇහුවා වෙන පුළුවන්. ඇතැම් විට පොයට සිල් ගත්තත් වෙන පුළුවන්. නමුත් පිනතුනි සැබෑ ලෙසම බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළමාද කියලා දන්නේ ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙන්නේ ඔබ අනිත්‍යතාවය මොකද්ද කියලා හරියට අසා දැනගත්තු දවසට. මොකද්ද පින්නතුනි අනිත්‍යතාවය කියලා කියන්නේ? බුදුදහමේ කියන ඉම්පර්මනන්ස් එක මොකද්ද? වැදුනට සමන්නේ බලන්න කිය. බය වෙන්න එපා. අපි දන්නේ නැත්නම් තේරුම් ගන්න නේද ඉතින් හොඳයි නේද? බුදුදහමේ කියන අනිත්‍යතාවය මොකද්ද? බුදුදහමේ අනිත්‍යතාවය පිළිබඳව ඡායාවක් හරි හෙවණැල්ලක් හරි ලැබුණොත් තමයි පිළිතුරු බුදුදහමේ සුළඟ අපට ලැබෙන්නේ. ඒ කියන්නේ බුදුදහමේ සුළඟවත් අපට ලැබෙන්නේ නැහැ ඇත්තම කියනවා. අපි මොකක් පින්කම් කරන්න තිබුණා වෙන්න පුළුවන්. ඒ පින්කම් වලින් ඔබ සුභදිගාමි වෙන්නත් පුළුවන්. ඒ පින්කම් නෝ දිවිලෝක යනක් පුළුවන්. ඇතැම් විට ඒ පින්කම් වල අනිසංසෙන් දැන් පංකලින්ම පෙර තියෙන ඇතැම් විට කල්පයත් කර දිවිලෝක යනක් පුළුවන්. පින්කම් වල අප කියන්නේ තමන්තර උපින්කම්. නමුත් ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් යම් ශාසනාවකින් අපි ප්‍රධාන වශයෙන් දැනගන්නේ අනිත්‍යතාවය මොකද කියන එක. මොකද බුදුදහමේ කියන ඉම්පර්මනන්ස් එක. බොහෝ විට අපි හිතන්නේ අනිත්‍යතාවය කියන්නේ යමක් වෙනස් වීමට තියෙන හේතුව කියලා වෙනස් වීම කියලා. යම් කිසි නිරෝගී කෙනෙක් ළඟ වෙනවා නම් ලක්ෂණට රූප සම්පත්තිය තියෙන එක වයසට යනවා නම් යම් කිසි කෙනෙක් මරණයටපත් වෙනවා නම් මේ ගේ දොර කැඩලා බිඳල යනවා නම් යම් කිසි කෙනෙක් හිතන අනිත්‍යතාවය කියලා. පින්නතුනි ඒක බුදුදහමේ කියන ඉම්පර්මනන්ට් එක නෙවෙයි. ඒක චේන්ජින් එක. ඒකට කියන්නේ බුදුදහමේ අනිච්ච කියලා නෙවෙයි. ඒකට බුදුදහමේ කියන්නේ විපරිණාම කියලා. අනිත්‍යතාවය එක ලක්ෂණයක් තමයි විපරිණාමයේ තියෙන එක. නමුත් දෙකම සමාන නැහැ. බුදුහාමුදුරෝ විපරිණාමයේ තේරුම් ගත්තේ ගිහි ගෙයින් නික්මෙන්නටත් කලින්. බුදුහාමුදුරෝ සතර පෙරණින්දි දැක්කා. ලේ මහල්ලේ මලමින් යන දැක්කා. ඒ දැක්කේ මොකද්ද? ඒ දැක්කේ ඔය චේන්ජින් එක. ඔය වෙනස් වීම දැක්කේ. ඒ දැකපු දෙයි බුදුහාමුදුරේ දා බෝධි මූලයේදී අවබෝධ කරගත්තු දෙයි සමාන නම් බුදුහාමුදුරණ ගිහිගෙන ඉන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුර බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරා පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදී ඥාන උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී කියලා. මට පෙර නොයසු විරෝ දහමක් පහළ වුණා කියලා. බුදුහාන්තුර එදා කියන චේන්ජින් එක නම් ඉම්පර්මනන්ට් එක දිහා අවබෝධ කරගත්තේ බුදුහාමරට එනම් අවුරුදු 6ක් අතර අරතරම් දුෂ්කර ක්‍රියා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරු උරුම හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අරතරම් ශරීර දුක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනස් වීම තේරුම් ගන්න එක පිළිදින අමාරු නැහැ. විද්‍යා කියනොත් ඇටම් එක බෙදලා හොඳට විපරිණාමයේ තේරුම් ගන්න තියෙනවා. අපිට වඩා හොඳට ඒක නම් බෙදලා තියෙනවා. අපිට වඩා හොඳට කියන්නේ බුදුහාමරණ හොඳට වඩා හොඳට බෙදලා නැහැ. නමුත් අපි සාමාන්‍ය ගැට හිතාගෙන ඉන්නේ අපට වඩා බෙදලා තියෙන එකක් තියෙනවා. නමුත් බුදුදහමේ කියන අනිත්‍යතාවයේ ඒකම නෙවෙයි. එහෙනම් මොකද බුදුදහමේ කියන අනිත්‍යතාවය? බුදුදහමේ කියන අනිත්‍යතාවය තමයි අපි ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම් දිවෙන් රසයක් විඳිනවා නම් ශරීරයෙන් ස්පර්ශයක් ලබනවා නම් මනසට අරමුණු වෙනවා නම් මදවට තේබුද්දෙන් දැන් මෙතන ඉඳන් අහන්න මෙතෙන්දි තමයි තමන් දක්ෂයෙක්ද කියලා බලන අවස්ථාව. ඔබ හුඟක් අධ්‍යාපනය ලැබුව කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිඵලය තියෙනවද කියලා බලන අවස්ථාවක් මේක. ඔබ සැබෑම දක්ෂයෙක්ද කියලා බලන අවස්ථාව. පින්නතුනි මෙතෙන්දි තමයි අපට ධර්මයේ ප්‍රධානම කාරණේ සතු වෙන්නේ. අපි ඇසින් රූපයක් දකිනකොට ඇසයි රූපයයි අපේ හිතයි ඒ අවස්ථාවේ තියෙන ආලෝකයයි මේ අපේ අවධානයයි මේ ඔක්කොම කරුණු ටික එකට එකතු වෙච්ච තැනකයි රූපය කියන සිද්ධාන්තය තියෙන්නේ. ඒක අදාළ හේතු එකක් හරි නැති වුණා නම් එතෙන්දී අපට රූපය කියන සංකල්පය අපේ හිතට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ අවස්ථාවේ දැකපු රූපය ඒ මොහොතේ හේතු ටිකෙන් ඇති වුණා. ඒ මොහොතේම ක්ෂණිකව එතනම නැති වෙලා ගියා. නිරුද්ධ වෙනවා කියලා අපි කියුවා නැත්නම් සීස් වෙනවා කියලා කියනවා. සෙසේසන් කියනවා. හේතු ටිකත් එක්ක ඒ මොහොතේ හටගත්තා. ඒ මොහොතේ එතනම නිරුද්ධ වෙනවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරියට උදාහරණයක් කිව්වොතින් අපේ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩිය ළඟදී අපේ රූපයයි කණ්ණාඩියයි ආලෝකයයි අපේ ඇසයි අපේ හිතයි අපේ අවධානයයි ඔක්කොම ටික තියෙනකොට කණ්ණාඩිය ඉස්සරහදී අපට රූපයක් පේනවා. කණ්ණාඩිය ළඟින් අයින් වෙනවත් එක්කම රූපේ කිසිවක් ඉතුරු නැතුව එතනම රූපේ නිරුද්ධ වෙනවා. මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ එක්සැම්පල් එක තමයි ඇත්තෙන්ම අපි ජීවිතේ ලබන සියලුම අත්දැකීම් වල ස්වභාවය. මේක තමයි අල්ටිමේට් ට්‍රූත් එක. නමුත් කන්වෙන්ෂනල් ට්‍රූත් එක ගත්තොත් අපේ දරුවෝ ඉන්නවා අපේ ගෙදර හවල් තැන තියෙනවා එහෙම කියලා අපි හිතන් ඉන්නවා. ඒක තමයි කන්වෙන්ෂනල් ට්‍රූත් එක. ඒක බොරුවම නෙවෙයි. නමුත් ඒක සැබෑ සත්‍යයක් නෙවෙයි. සැබෑ සත්‍ය තමයි මෙන්න මේ හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම එතනම නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි එක අවස්ථාවක එක මොහොතක අපි අරමුණු ගන්නේ එක ඉන්ද්‍රියකින් විතරයි. ඇසෙන් අරමුණු ගන්න වෙලාවේදී ඇස විතරයි ක්ෂණික මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. මේකේ වේගය වැඩි නිසා ක්ෂණිකව ඇස කන නාසය ආදී මේ ඉන්ද්‍රිය එක විට වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපට හිතෙනවා මේ ඔක්කොම ටික එකට එකතු වෙනවා කියලා එකට කරනවා කියලා. නමුත් එකට වෙන්නේ නැහැ. එක මොහොතක එකයි වෙන්නේ. වේගෙන් මේ සිද්ධාන්තය වෙනවා. නමුත් මේ අපේ ඇසට දැකපු රූප කනට ආපු ශබ්ද ඒ මොහොතෙම ඇති වෙලා නිරුද්ධ වෙලා යන මේ ස්වභාවය ඒක තමයි යථාර්ථය. ඒක තමයි රියල් ට්‍රූත් එක. නමුත් අපේ තියෙන නොදැනුවත්කම නිසා මේ අපි ඇහැට දැකපු අසපු දේවල් අපි එහෙමම තියේ කියලා හඳවා ගන්නවා. ඒ වගේම අපි හිත පුරවගෙන ඉන්නේ. ඒකෙන් කියන්නේ මේ මතක තියාගන්න එපා කියලා. මතකයේ නෙවෙයි වරද. හොඳට අවබෝධ කරගන්න. මේකෙන් කියන්නේ අතීතය අමතක කරලා අනාගතය අමතක කරලා ඉන්න කියලා. පොඩි ළමයි වගේ ඉන්නේ කියලා නෙමෙයි කියන්නේ. මේ අවබෝධය ඇති වෙන කෙනාට හොඳ මතක ශක්තිය වැඩි වෙනවා තවත් වැඩි වෙනවා එන්නෙන්න. ඒ මොහොතේ හරියට මේක නොදැක්කොත් පින්නතුනි අර කණ්ණාඩිය ළඟට ගිහපු සුරතල් සත්තු වගේ. කණ්ණාඩිය ළඟට බල්ලෙක් බලලෙක් ගියොතින් කොහොමද? වතුරකට ළිඳකට බල්ලෙක් බලලෙක් යමුනහම කොහොමද? ඒ සතා බුරනවා. එහාට ගිහින් ඇවිල්ලා ආයෙ ඇවිල්ලා බලනවා. අර ඉන්න සතා බලන්න බලනකොට පේනවා මේ ඉන්නව නේද කියලා. ආයෙ බලනවා. පිටිපස්සට ගිහිල්ලා බලනවා. ආයෙ ඉස්සරහට ඇවිල්ලා බලනකොට ආයෙ බලනවා. පින්නතනි අපි අර අසරණ සතා විදියට තමයි රහතන් වහන්සේට අපව පේන්නේ. අපි කණ්ණාඩිය ළඟදී නොරවටුණාට පින්නතනි අනිත් හැම තැනදීම අපි ජීවිතේ රැවටෙනවා. මෙන්න මේක හරියට තේරුම් ගත්තොතින් තමයි පින්නතුනි සැබෑ ලෙසම අපේ වර්තමාන මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ජීවත් වුණා වෙන්නේ. අපි හරියට මේක දැක්කොතින් කෙනෙක්ගේ වැරදි අඩුපාඩුකම් දකිනකොට අර ඔක්කොම අතීත ටික ගැට ගහලා එයාගේ ලිස්ට් එකට දාන්නේ නැහැ අපි. අපිට යා මතකයි කරපු කිව්ව දේවල් මතකේ නැති වෙනව නෙමෙයි මේ. නමුත් අපි දන්නම එදා ඇති වෙච්ච සිද්ධියේ එතනම නිරුද්ධ වුණා. අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලලා අයින් වුණා වගේ දැන් මේ අලුතෙන් ආයේ කණ්ණාඩියෙන්ට ආව වගේ කියන එක තමයි දන්නවා. මේ පුද්ගලගේ ගතිගුණ ගැනත් අපි දන්නවා. යාට අපි හැසිරෙන ආකාරයත් දන්නවා අපි. යා පිළිවඳව කොහොමද අපි පිළිපදින්න ඕනේ කියන එකත් දන්නවා අපි. දැනගත්තට අර දුක් ටික සමන්ට එන්නේ නැහැ. පින්නතුනේ අපි දුක් විඳිනවා නම් දුක් විඳින්නේ මෙන්න මේ අස්කන්නාකාදී ඉන්ද්‍රිය වලට ලක් වෙච්ච අරමුණු ටික හැමදාම එක විදියට තියෙනවාය කියන හැඟීමෙන් අපි ඉන්න නිසා. මේක අපේ සතර ආත්ම භාව එකක් දෙකක් නෙවෙයි. අපේ සතර ආත්ම භාව සිය ගානක් පුරුදු කරලා තියෙන මෙහෙමයි. ඒ පුරුදු කළේන ගමනේදී අපි පින්කම් හිමත් කරලා තියෙනවා. ඒ පින්කම් රණසංශ හැටියට අපිට මේ මහා භවෝග සම්පත් හොඳ දෙමෝපියන් දරුවා අපට ලැබිලා තියෙනවා. හොඳ රූප සම්පත් ලැබිලා තියෙනවා. හොඳ ඥානයක් ලැබිලා තියෙනවා. මොන පරිසරයක ජීවත් වෙන අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම වුණත් පින්නතුනි අපි දුක් ටිකෙන් තම නිදහස් වෙලා නැහැ. අපට අනාගතේ හඳන්න වැළපෙන්න කාරණා රැසක් තියාගෙන තමයි අපි මේ හිනාවෙමින් ඉන්නේ. පින්නතුනි බුදුහාමුදුරු කෙනෙක් මෙතරම් දුක් විඳේ අපිට අඳන්න නෙවෙයි. අපිට අඳන්න තියෙන අවස්ථා ටික ඔක්කොම අපි වෙනුවෙන් ලෝකයේ පහරෙන බුදුහාමුදුරු කෙනෙක් අඳලා තියෙනවා. අපිට හෙලන්න තියෙන දහරිය ටික ඔක්කොම අපිට හෙලන්න තියෙන ලේ දහරිය ටික ඔක්කොම අප වෙනුවෙන් ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් හෙලලා තියෙනවා. ඔබ ජීවිතය ඇතුළත යම් යම් දේවල් ඔබ සංවේදී වෙලා ඇති. ඔබගේ මව්පියන් පිළිබඳව, ඔබගේ දරුවන් පිළිබඳව, ඔබගේ ස්වාමි පුරුෂයන් භාර්යාවන් පිළිබඳව, ඔබගේ සමීපතම ඥාතීන් පිළිබඳව ඔබ බොහෝ සංවේදී වෙලා ඇති ජීවිතේ. සෙන්සිටිව් වෙලා ඇති. නමුත් පින්නතුනි ඔබ ධර්මයේ දැනගත් දවසට තමයි ඔබ හැබැයිම සංවේදී වෙන්නේ. ඔබ වඩාත්ම සංවේදී වන්නේ බුදුහාඳුරු ගැන. මෙතරම් ලෝකෙට තේරුම් ගන්න බැරි දර්ශනයක් ඉදිරිපත් කරපු අනාගතයේ පහළ වෙන අප වෙනුවෙන් මෙවැනි දර්ශනයක් ඉදිරිපත් කරපු බුදුහාඳුරු ගැන ඔබ වඩාත්ම සංවේදී වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබ ඊළඟට සංවේදී වෙන්නේ මේ දහම වසර දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු අතීතයේ වැඩ සිටිය ස්වාමි වහන්සේ ගැන ඔබ ඉතාම සංවේදී වෙනවා. විශේෂයෙන්ම ලාංකික භික්ෂුන් වහන්සේ ගැන ඔබ දන්නවද නැද්ද දන්නේ. අද ලෝකයේ බෞද්ධ රටවල් 15ක් ඉස්සක් තිබුණට පසුගිය වෙසක් දවස්වලදී පින්නතුනේ දැන් මේ රටේ තිබුණ නොඑක් හැමරි වෙසක් උත්සව. ඇතැම් රටවල් 10, 12, 15 හාමුදුරු එකට රැස් වෙලා එක තැන ඇතැම් විට වෙසක් සඳ පහයකු පොහොව දවස්වල බුදුහාමුදුරු සැමරුවා. බුදුහාමුදුරු සැමරුවේ කොහොමද? වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ කොහෙන්ද ආවේ? වෙසක් කියන වචනේ සිංහල වචනයක්. ඒ සිංහල වචනයට ලාංකික බෞද්ධයන්ට කරන ගරු කිරීමක් හැටියට සහ එක පහසෙන් උච්චාරණය කිරීමක් සඳහා පුළුවන් නිසා මේ වෙසක් කියන වචනේ යටතට මුල් ලෝකයේ බෞද්ධයන් ඒක රාශිය වුණා. ඒකක් නෙවෙයි. බෞද්ධ පොඩිය නිර්මාණය කළ ලාංකිකයන්. ඒ බෞද්ධ පොඩිය යටතට බෞද්ධ පොඩියේ සෙවණට කිසිඳු නිකාය ભેදයක් මහායාන හීනයන් වජ්‍රයාන ආදී කිසිඳු ભેදයක් නොමැතිව ලෝකයේ සීලම බෞද්ධයන් එක පොඩියක් යටතට එක වෙසක් දෙකක් යටතට ඒක රාශිය වුණා. බුදුහාඳුරන්ගේ උපන්දිනය සැමරුව. පින්නදුනි මේක බෞද්ධයන් හැටියට අපට ලොකු අභිමානයක්. මේක අමතක කරන්න එපා. ලෝකේ බොහෝ රටවල ඉන්න බුද්ධිමත් බෞද්ධයන් විතරක් නෙමෙයි බුද්ධිමත් ලෝකයා බුදුදහම සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කොට දීමේ ගෞරවය ලාංකික බෞද්ධයන්ට නිතරම හිමි කරනවා. ඒ නිසා ලංකාවේ වර්තමානයේ අඩුපාඩු තිබුණට දේශපාලනයේ අඩුපාඩු මන් තිබුණට අපි ලංකාව නර්ගයේ කියන හොඳ නැහැ, ලංකඩ දොස් කියන හොඳ නැහැ. ලංකාවට ඒ වෙන අතීත කීර්තියක් තියෙනවා, වර්තමාන කීර්තිය අපි අහිමි කරගත්තා වෙන්න පුළුවන්. නමුත් එවැනි අතීත කීර්තියක් තියෙන රටක මේ වටිනා දර්ශනය පිනතුණි ඉදිරිපත් කරමින් බුදුහාමුදුර දේශනා කරන වටිනාම දේ තමයි මේ අනිත්‍යතාවය තේරුම් ගන්න. මේක මුලින් අහන්නට ඕන, අහන වාර ගන්න වැඩි කරන්නට ඕන. මුලින් එකට කියන්නේ ලිස්නින් කියලා. ඊට පස්සේ මේක රිෆ්ලෙක්ෂන් එක, මේක නැවත නැවතත් දිනයට වැඩිපුර වාර ගන්න ජීවිතයට සිහි කරන්නට ඕන ජීවිතේ. ඒ විතරක් නෙවෙයි, භාවනා කරමින් භාවනාමය ප්‍රඥා විදියට සිත තැම්පත් කර කර මේක පුළුවන් තරම් ජීවිතයට අපි ඇප්ලයි කරන්න ඕන. මේක තමයි පිනුතුනි හැබෑ ලෙසම අනාගතයේ තමන්ගේ ඉතාම සමීපමය මරණයට පත් වෙද්දී තමන්ට අහිමි වෙද්දී ඔබගේ ලස්සන ශරීරයේ ටිකෙන් ටික වියපත් වෙද්දී ඔබගේ තියෙන නිරෝගී භාවයත් එමෙට ටිකෙන් ටික ඔබට අහිමි වෙලා යද්දී ඔබට ඉන්න ළඟම ඥාතීන් ඔබගෙන් දුරස් වෙද්දී ඔබගේ ජීවිතය ඔබට අහිමි වෙද්දී අනාගතයේ දුක් පීඩා වෙන්න තියෙන කාරණාවලදී දුක් පීඩා වලින් නිදහස් වෙන්න තියෙනවා නම් මාර්ගය මේක තමයි පින්තුනි සැබෑ මාර්ගය. මේ පින්තු නහලේදී බුදුහාඳුරණේ කාලේ හිටිය මේ ධර්ම ඉක්මනින්ම අවබෝධ කරගත්ත කෙනා කවුද කියලා බුදුහාඳුර මේක අනුශාසන හැට දේශනා කළේ. මේක ඉහළම රසායක එක තමයි. යමක් දකිනවා නම් දකින මොහොතෙහි පෙරපස නොවේ ඒ මොහොතෙම දන්නවා මේක ක්ෂණිකව මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා. ඇතැම් විට මේ දැකපු දෙයක් උදේ දැකපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දන්නවා උදේ කණ්ණාඩිය ළඟට ආවා වගේ උදේ එතනම මේක නිරුද්ධ වෙච්ච අතීතයක්. දැන් මේක අලුතෙන් ආයි කණ්ණාඩිය ළඟට ආවා වගේ මේ කර්ණ එක බලනවා නම් මියෝලොස්ව බලනවා නම් අලුතෙන් ඇති වෙච්ච අත්දැකීමක් කියන එක යා දකිනවා. මේක දැකපු දවසට තමයි පිනතුනි අපි අලුත් වෙන්නේ, අපි ෆ්‍රෙෂ් වෙන්නේ. අපි ජනවාරි 1 වෙනි දාකාවට අලුත් ඇඳුම් ඇඳට ගෙදරට අලුත් භාජන ගත්තට අපි අලුත් වෙන්නේ නැහැ. අරණ අපිම තමයි. අපි පිනතුනි සැබෑ ලෙසම අලුත් වෙන්නේ. සැබෑ ලෙසම අලුත් වෙන්නේ මෙන්න මේ දර්ශනයේ තේරුම් ගත්ත දවසට. යාට හැම මොහොතකම හැම අත්දැකීමක්ම යාට අලුත්. දැන් අපි පොඩි කාලේ මේ ඔය දැන් මුහුද ළඟට ගියාම, වෙරළක් ළඟට ගියාම, ගංගාවක් ළඟට ගියාම, මල් වත්තකට ගියාම අපිට හරියම ආසයි නේ. අපි උඩ පනිනවා, පිලුම් ගහනවා නේ, හරිය සන්තෝෂයි. දැන් ඒ තැන් වලට ගියාම සතුට තියනවද ඒක? දැන් අපි හුඟා දැනුගත්කම් ඇති කරගෙන හුඟා සල්ලි තියෙනවා, හුඟා වාහන තියෙනවා කියලා කියනවා. අර සතුට තියෙනුනේ ලැබුවේ මෙන්න මේ නැම් බවත් එක්ක. ලස්සන තැනකට මේ කාන්තාරයට ගියත් අපි ඒකනේ සතුටු නැන්නේ. කාන්තාරයක් දැක්කා. දැන් කාන්තාරේ නෙවෙයි දිව්‍ය ලෝකෙ වගේ ගියක් මවාගෙන දැන් පිට මල් වත්තක් මැද ඉඳගෙන අපිට මේ සතුට නැහැ. නැත්නම් අපේ මේ නැම් බව නැති නිසා. ඒ නිසා හරියට අපි පින්නතුනි මේ ධර්ම ඇප්ලයි කරවතින් ලෝකේ ඉන්න වාසනාවන්තම වඩපත් වෙන්නේ අපි. ලෝකේ සතුටෙම ඉන්නයි වඩපත් වෙන්නේ අපි. ඒ විතරක් නෙවෙයි ලෝකේ වැඩිපුරම වැඩ කරන්නයි වඩපත් වෙන්නේ අපි. පින්නතුනි හිතන්නේ පා මේ දර්ශනේ ඇති කරගත්තු කෙනෙක් වැඩ පළ නොකර හැකියාවේ නැසෙයි කියලා. යා දැනට වඩා කය ගන්න වැඩ කරනවා. දැනට වඩා යා මහන්සියෙන් වැඩ කරනවා. දැනට වඩා යා නිදි ගන්න වෙලාව අඩු කරනවා. දැනට වඩා යා තමගේ ශරීරයෙන් වැඩ ගන්නවා. ඇයි එහෙම කරන්නේ? දැනට වඩා යා ධනියත් උපයනවා. ඒ උපයන්නේ ලෝභකමටද? ඒ උපයන්නේ ලෝභකමට නෙවෙයි ඔහු. ඒ උපයන්නේ දැඩි ආශාවෙන් නෙවෙයි ඒ කරන්නේ තමන් ඉක්මනට යුතුයකම් ටික කරන්න. ඒ ඉක්මනට ධනෙ උපයලා ධනෙ ටිකක් ඉතුරු කරගෙන මේ ධහමෙහි ඉක්මනට හැසිරෙන්න. එයා මහලු වෙලා එක්තැන් වෙනකම් සල්ලි හම්බ කරන්නේ නැහැ. එයා දන්නවා ජීවිතේ වටිනාම දේ තමන්ගේ හිතත් එක්ක තියෙන මේ දර්ශනය කියලා දන්නවා. එයාට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන එක දවසක් හරිය වටිනවා. එයා කිසිම දවසක් අපතේ යවාගන්නේ නැහැ. අද අපිට දවසක් ගෙවා ගන්න සමහරට හරි අමාරු වෙන්නේ. කොහොමද මේ ගෙවා ගන්නේ කියලා සමහර අය වැඩ නොකර නැහැ. පින්නතුනි මේ දර්ශනයෙන් ඉන්න වෙලාවට පින්නතුනි දවසක් කියන එක අපට මහා මෙරක් වගේ වටිනවා. හැමදාම උදෑසන අවදිච්ච මොහොතේ පටන්ම හරියට අර විදුලි බුබුලු ගල් වල තියෙන අවස්ථාවක වගේ තමන්ගේ ජීවිතේ බබලන්න ගන්නවා. හැමදාම වීරියෙන් වැඩ කරනවා. ඒ හැම වැඩක්ම කරන්නේ පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවය මුසු වෙච්ච මේ හේතුඵල ධර්ම සිද්ධාන්තයේ ඇති මේ ඇතිවීම නැතිවීම හැම මොහොතකම මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ අරමුණු වලින් ගන්න අත්දැකීම් එක්ස්පීරියන්ස් එක හැම මොහොතෙම ඇති වෙන නැති වෙන දෙයක් බව දකිමින් මෙයා ජීවිතේ වැඩ කරනවා. පින්නතුනේ මේ දර්ශනය අපි ඇති කරගත්තොත් අපිට තියෙන උනේ එකම දෙයයි, ඒ තමයි මයින්ඩ්ෆුල්නස් එක විතරයි තියෙන්නට ඕන. මේ දහම හැසිරෙන පින්නතුනේ අපට කාලය නෑ කියලා කාටවත් කියන්න බෑ. ඇයි ඒ? මේ දහමේ හැසිරෙන පින්නතුනේ මේ දහමේ හැසිරීම සමානයි හුස්ම ගැනීමට. හුස්ම ගන්න කියලා අපට අමුතු කාලයක් යන්නේ නෑ. හුස්ම ගන්න කියලා අපට කාලේ නැස්වීමක් වෙන්නේ නෑ. හුස්ම ගැනීම ජීවත් වීමත් අපේ එකයි. ඒ නිසා හරියට අපිට මයින්ඩ්ෆුල්නස් එක ඇප්ලයි කරන්න පුළුවන් නම් ජීවිතේට අවධානය සහිත අවයානස් එක මයින්ඩ්ෆුල්නස් එක ඇටෙන්ෂන් එක අපි දිනු කරගත්තොත් පින්නතුනේ මේක තමයි සතිපට්ඨාන සූත්‍රයෙන් කියන්නේ. ඒ කෙනාට පින්නතුනේ පාළුවක් නෑ ජීවිතේ. අනිත්‍ය කතා නොකරයි කියලා හිතරිදීමක් නෑ. අනිත්‍ය නොසලකන් හැරියයි කියලා කිසිම ගැටලුවක් යාට නෑ. එයාට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල. අපි හිටිය පන්සලක හාමුදුරු කෙනෙක් හිටියා. අවුරුදු 85 කට නංගන් ඒ හාමුදුරු හිටියේ. ඒ හාමුදුරු නිතරම කියන දෙයක් තමයි පොඩි නම මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. ලොකුම සැලකිල්ල තමයි මට කරන මාව නොසලක හරින්න කියලා. හරියම සැලැල්ලෙන් හිටිය හාමුදුරු. දැන් අපට නිතරම සැලකිලි ඕන නේ. නමුත් වෙනතුනි මේ දර්ශනය ඇති වෙච්ච දවසට අපට තියෙන හොඳම දේ තමයි අනිත්‍ය අපව නොසලකා හැරෙන්නේ. ඒ තරමට අපට විවේකී තියෙනවා. ඒ තරමට අපේ ජීවිතයේ සතුට වැඩි. හැම මොහොතෙම මහා පහනක් දල්වාගෙන තමන් අන්ධකාරයෙන් හිටියත් ඉන්නේ මනසින් මහා පහනක් දල්වාගෙන ඒ තැනැත්තා හැකිතා අකුසලෙන් වැළකීලා ඒ තැනැත්තා ජීවිතේ මතක් වෙන විදිහේ මහා පින්කම් ටිකක් කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරමින් ඉන්න කෙනා මේ අනිත්‍යතාවය දකිමින් හැම මොහොතෙම ඒ තැනැත්තා සතුටෙන් ජීවත් වෙනවා. ඒ තැනැත්තා දිව්‍ය ලෝක යන ප්‍රාර්ථනාවක්වත් බ්‍රහ්ම ලෝක යන ප්‍රාර්ථනාවක්වත් නෙවෙයි යට තියෙන්නේ. මේ මොහොතේ උපරිම සතුටෙන් ඉන්නයි යට අවශ්‍ය වෙන්නේ. මේ දහම නැති අය තමයි පින්නතුනි වයසට යනකොට ඉක්මනටම ජීවිතයෙන් ගැන කලකිරෙන්නේ. ඉක්මනටම ජීවිතේ නැති වෙනවා නම් හොඳයි කියලා හිතන්නේ. නමුත් පින්නතුනි මේ දර්ශනේ ලැබුණොතින් ඔබ ළඩවැල එක්තැන් වුණත් ඔබගේ ඇස් දෙක නොපෙනී ගියත් ඔබ ඉක්මනට මැරෙන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ඔබට. එහෙමයි දැනටත් අපේ සමාජය ඉන්නවා. අපිට ළඟදී මුණ ගැහුණේ වගේ මහත්යෙක් අවුරුදු 95යි එතුමාගේ ඇස් දෙක පේන්නේ. අපි ළඟදී ධර්ම සාකච්ඡාවකට ගෙදර ගියා. හාමුදුරනේ අපි ලවන අවුරුද්දේ ධර්ම සාකච්ඡාව කරමු කියලා තමයි අවසන් කරේ. ඇස් දෙක පේන්නම නැහැ. හරියම සතුටෙන් ඉන්නේ. මේ දහම නැති අය තමයි පින්නතුනි ජීවිතේ පොඩි පොඩි අඩුපාඩු ගැන හිතනවා ජීවිතේ පහ වෙලා යන්නේ. මෙහෙම නොවනට පින්නතුනි අපිට ලොකු රැකවරණයක් ලැබිලා තියෙනවා. අපි හරියම පින්වත්, අපි හරියම වාසනාවන්තයි. අපි හරිය වටින දහමක් අපි ලැබිලා තියෙනවා. ඒ දහමින් අපි ශක්තිමත් වෙන්න, ඒ දහම අපේ ජීවිතේට සම්බන්ධ කරගන්න, ඒ දහම අපේ ළඟම ඉන්න අපේ මව්පියන්ට ඒ දහම දෙන්න පුළුවන් විදිහට අවස්ථා සලසන්න, ඒ දහම අපේ දරුවන්ට තේරෙන භාෂාවකින් උගන්වන්න. දැන් පිනුතුන වර්තමානයේ භාෂා ශිල්පයෙන් දරුවන්ට උගන්වනවා. දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි සයින් ලැන්ග්වේජ් එකත් උගන්වනවා. දැන් වා බුද්ධිමතුන් ඉන්නවා සයින් ලැන්ග්වේජ් එකකින් කරන්න. සමහර අය බිහිරි අය කතා කරන්න බැරි අය, සමහර මහාචාර්යවරු ඉන්නවා කතා කරන්න බැරි අය. විශේෂයෙන් ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක දැන් උගත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට උගන්වනවා. සමහර දරුවෝ අවුරුදු 7-8 වෙද්දී සයින් ලැන්ග්වේජ් එක හොඳට භාවිත කරන්න පුළුවන් විදිහට ඉගෙන ගන්නවා. ඒ නිසා දරුවන්ට තවත් අලුත් භාෂාවක් ඉගන්න ඕනේ කියන්නේ අලුත් ඇසක් දරුවට ලබා දුන්නා වගේ. ඒ විතරක් නෙවෙයි. ඒ දරුවට බුදුදහම ලබා දුන්නා කියලා කියන්නේ ඒ දරුවට තවත් ඇස් 100ක් ලබා දුන්නා වගේ. ඒ නිසා මේ දහම ඔබත් ලබාගෙන මේ දහමේ ආනිසංසය ඔබගේ අනෙක් ඇසුරු කරන අයටත් ලබා දෙන්න. කාලය ටිකක් ගත වුණා, ඔරලෝස්වත් තිබුණ නැති නිසා කාලය ගියේ. මේ පින්තුන්ට දැන් මේ සඳහන් කරපු කාරණා වලින් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. But I don't know that you could understand what I said. Actually, I explained the three steps in Buddhism. The first thing is that if we can develop our education and our wealth, health, and morality, it is the very surface level, according to Buddha's message. The second level is the not to do any evil, get rid of evil. That is the one of level in Buddhism. And next one is the doing the good, that such as practicing generosity, practicing morality and meditation. These are the three meritorious deeds. If person can develop these meritorious deeds in his day-to-day life, it means that person is living with happiness. That is very important. The next step is the understanding of impermanence. That is the very, very important thing. You know, in Buddha's period, there were some monks who were at the age of 7. They could understand this reality, although they were very young. There were some enlightened persons who were at the age of 7. And what is the impermanence? Impermanence means that when we look at something, when we hear something, actually we get the experience through our senses, such as eyes, ears, nose, like that. Then when we get some sort of experience, that experience arises at the moment with the conditions. For example, when we look at something, it should be our eyes and our attention, our mind, light, and that formal thing, matter. Then all of things are together. We can see something. That experience arises at the moment with the conditions. And also when the reasons, when the conditions cease, automatically our experience ends. This is the understanding of impermanence. When we understand this situation, we can understand this experience arises at the moment and ceases at the moment. Nothing comes to the present from previous. Nothing goes to the future from the present. The experience arises at the moment, it ceases at the moment. This is a very, very important thing, very, very important doctrine. It is said in Buddhism as dependent origination. That is the very, very important doctrine that Buddha explained to the world. It is the unique in Buddhism. If a person can understand this impermanence, actually that person can get rid of suffering. As soon as we look at a person, or as soon as we hear something, if we can understand this experience arises at the moment, then we don't worry about our experience. Every moment we are very fresh. That is the very highest doctrine in Buddhism. If a person can practice these doctrines little by little, from education to understanding of impermanence, that person can get rid of suffering, not only hereafter, that person can get rid of suffering in this life itself. That is the summary that I explain. I respect your attention, as sometimes although you couldn't understand, you have good attention, I appreciate your participating. And later, we will discuss if you have some questions, you can ask. හොඳයි පින්නතුනි කාලය ගෙවුනේ මේ අතන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. සරලම තැන ඉඳන් ඉතාම සරල මට්ටමේ ඉඳන් අකුසලෙන් දුර වීම සබ්බ පාපසකරණම් කියන කරුණේ ඉඳන් සබ්බ පාපසකරණම් කියන්නේ හැකිතා තමන්ගේ ජීවිතය අතපසු වීම වැරදි සිදුවෙන දේවල් හැකිතා පවම කරගන්න. වැරදි කොහොමද අපි මනින්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදීයන් කියලා. ඒකේ තේරුම තමයි නුවණැති බුද්ධිමත් අය දොස් නගන සුළු හෝ අඩුපාඩුවක්වත් කරන්න එපා කියලා. මොකද අපි මොනව කරත් අපිට බණින පිරිසක් ඉන්නවා. බැනුනහම ඉන්න බෑ. අර බණ්ඩාරනායක මහත්තයත් කිව්වනේ මේ හැමදේනම සතුරු කරන්න යන කෙනාට කිසිවකු සතුරු කරන හැක කියලා. හැමදේනම අපිට සතුරු කරන්න බෑ. නමුත් අපි අවධානය යොමු කරන්න ඕන බුද්ධිමත් අය අපි දිහා බලලා අපි අඩුපාඩුවක් කියන විදිහේ සුළු හෝ අඩුපාඩුවක්වත් නොකර ඉන්නටත් බලන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ වෙන අඩුපාඩුවක් පෙන්වා දෙනකොට අපි කරුණාවෙන් පෙන්වා දෙනවා නම් බුද්ධිමත් කෙනෙක් අපි ඇත්තෙම අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපිට ඒක ලොකු වාසියක්. අපිටවත් ඇතැමිට අපි අඩුපාඩුකම් පේන්නේ නැහැ. දැන් ওই සමහර රටවල් වල ඉන්නවා අතීතේ ලංකාවේ හිටියා රජවරු එහෙම සමහර ප්‍රභු පුද්ගලව තමන්ගේ ළඟම කෙනෙක් තියාගෙන ඉන්නවා බුද්ධිමත් කෙනෙක්. පඩි තියලා තියාගෙන ඉන්නේ වැටුප් ගෙවල. අඩුපාඩු පෙන්වා දෙන්න. අඩුපාඩු පෙන්වා දෙන්න හොඳ බුද්ධිමත් කෙනෙක් ළඟම තියාගෙන ඉන්නවා. අපිට පින්නෝදේ සමහර අය වැටුප් නොගෙනම අඩුපාඩු පෙන්වලා දෙනවා. අපි හුඟක් කේන්ති ගන්නවනේ. ඉක්මන් වෙනවනේ පෙන්වලා දුන්නා. ලොකු චාන්ස් එකක් පින්නෝදේ අපට එහෙම පෙන්වා දෙනවා නම් බුදුහාමුදුරේ දේශනා කරේ හරියට නිධානයක් පෙන්වා දුන්නා වගේ කියලා හිතන්න කියලා. අපට ඉක්මනට මහදාගෙන අපට ඉදිරියට යන්න පුළුවන් ඒ වගේ විශේෂයෙන් අවුරුදු 60 70 ගිහිපු අය මුණ ගැහුණාම යාච්ච කතා කරන්න. එයාගේ ජීවිත අත්දැකීම් ගැන කතා කරන්න. ඒව පින්නතුනි ජීවිතේ හරිය වටිනවා. අපට ඒ තත්ත්වයටපත් වෙන කලින් අපේ ජීවිතේ හුඟා සාර්ථක ඉලක්ක වලට ඒ අයගේ සිදුවේ අඩුපාඩුකම් අපේ ජීවිතෙන් සිදු නොවන්නට අපට හුඟා පාඩම් එයාගේ ජීවිතවලින් ඉගෙන ගන්නට පුළුවන්. ඒක හරිය වටිනවා. එනිසා ඊටාම සරල මට්ටමේ ඉඳන් අකුසලෙන් මිදලා හැකිතා දාන ආදී පින්දම් ජීවිතේ කරන්න කමන්ට හොඳට මතක් වෙන පින්කම් ටිකක් කරගන්න හැබැයි වෙනතුනි ඒ පින්කම් කරන්නේ අපි පින්කම් කරද්දී හොඳට මතක තියාගන්න කාරණයක් තියෙනවා අපි අනිත් අයගෙන් ප්‍රශංසාවක් කීර්තියක් ලබන නෙවෙයි ඒව කරන්න ඕන අපි ඒ අදහසින් අපි කරෝතින් අනිත් අයගේ කීර්ති ප්‍රශංසා නොලැබෙනකොට අපි හුඟා දුක් වෙනවා මොකද අපිව බලාපොරොත්තු වෙන්නේ පින්නතුනේ පින් දහම් කරන්න ඕන. දැන් අර සමහර ආගම්වල කියන්නේ එකාතකින් දෙනකොට අනිත් අතට නොදෙන්න දෙන්නේ කියලා. පින්නතුනේ පින්කම් වල වටිනාකම තියෙන්නේ ඒව නොදෙන කරපු ප්‍රමාණයට. අනිත්යට ඕන නම් කියන සත්පුරුෂයාට සතුටු වෙන්න පින් අනුමෝදන් වෙන කිව්වට කමන්නේ. නමුත් මේ දේ කරනකොට පින්නතුනේ කරන මොහොතේම සතුට තමයි ජීවිතේ ලැබෙනවා. මේ මහා මෙරක් වගේ ආස්වාදයක් තෘප්තියක් ඒ කරන පින්කමේ අනිසංසයෙන් Tamanටම ජීවිතේ ලැබෙනවා වෙනත් කෙනේ ප්‍රශංසා කරනවා කියන්නේ ඉතාම සුළු දෙයක් ඒක. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ අය ප්‍රශංසා කළත් එකයි නොකරත් එකයි අපට අපේ ජීවිතේ ලොකු සතුටක් Taman ඒ කරපු දේෙන් Tamanටම ලැබෙනවා. ඒක Taman කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් අනිත්යට කියන ගියෝතින් මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. තමන් කරපු දේවල් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන කියන ගියෝතින් ඒ කරපු දේ වටිනාකම 50%කින් අඩු වෙනවා. 50%කින් අඩු වෙනවා. අනිත් අයගේ පින් අනුමෝදන් ගැන කිසසුරණ කිව්වට කමන්නේ. තමන් මාන්නයක් ඇති කරගන්න අමුතු කීර්තියක් බලාපොරොත්තු වෙන කියන ගියෝතින් ඒක වටිනාකම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ඒ කරපු දේ නිහඬව තමන්ම සතුටට හේතුවට මතක තියාගන්න. ඒ කරපු දේ තවත් 200%කින් වැඩි වෙනවා. වටිනකම වැඩි වෙනවා. ඒ කියන්නේ තමන්ගේ පර්සනලිටිය ඒත් එක දිනු වෙනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි වඩාත් වටිනාම දේ තමයි බෝධිසත්ව සංකල්පය තමයි. The concept of bodhisattva is the බෝධිසත්ව සංකල්පය තමයි තමන්ට උදව් කරපු අයට විතරක් නෙවෙයි සලකන්නේ. මැදහත් අයට විතරක් නෙවෙයි සලකන්නේ. පුළුවන් නම් ඔබට ඔබේ ජීවිතේ දිනුවට බාධා කරපෝ ඔබගේ ළඟම ඥාතීන්ට අවහිරකම් කරපෝ ඔබට ඊර්ෂ්‍යා කරපු කෙනෙකුට පුළුවන් නම් ජීවිතේ වරක් හරි සලකන්න. මේක තමයි කෙනෙකුට වටිනාම දේ. මේක තමයි බුදුවරු ඇප්ලයි කරන පැත්ත මේක. බෝසත්වරු අනිත් දේවල් වලින් ලොකු වෙනසක් අපේ ජීවිතවල එන අපිට සතුටක් ඇති වෙන නමුත් අපේ පර්සනලිටි පිනොතුනි 10,000කින් වැඩි වෙනවා මෙන්න මෙවැනි මානසිකත්වයක අපි ඉන්නවා නම් ඒක පිනොතුනි ලේසි නෑ. ඒක කරන එක ලේසි නෑ. ඔබට හෝ ඔබගේ ළඟම ඥාතියෙකුට ඔබගේ ළඟම හිතවතෙකුට ඊටාම බලවත් හානියක් කරපු කෙනෙකුට පුළුවන් නම් ඔබට කරන්න පුළුවන් උපරිම යහපතක් ඒකන වෙනුවෙන් කරන්න. හැබැයි කල්ලා ඇදින් තියාගන්න. ඔබට හසක් පුරසකම් කරයි. ඔබ බේරෙන්න ඕන. ඔබ බර්න් අවුට් වෙන්න එපා. ඔබ පරිස්සම් වෙන්නට ඕන. නමුත් ඔබගේ කුසලය ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න. මෙහෙම කරන්න පුළුවන් නම් තමයි පින්තුනි අපි හැබෑ ලෙසම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වන්නේ. අපි හැබෑ ලෙසම බුදුහාමුදුරන්ට ගරුකලා වෙන්නේ. අපි හැබෑ ලෙසම බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපේ ජීවිතේ වලට ඇබ්සෝබ් වුණා වෙන්නේ. දැන් මේ පින්තුන්ට මම හිතන උඹ කාලය ගත වුණා. කරන් දෙයක් නැහැ ඉතින් මට ඔලොස්සක් තිබෙන්නේ. හොඳයි පින්තුනි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි අද මේ පින්තුන් තමන්ගේ ආදරණීය අම්මට මීට මාත්‍ර දෙකකට කලින් මිය ගිය නාලිනා බේරත් මහත්මිය වෙනුවෙන් මේ ඇත්තන්ගේ හිතේ තියෙන සිටිවිලි පාල කරගත් අවස්ථාව. ඉතින් මේ හැම දෙනෙක්ම බොහොම අවධානයෙන් බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. ඉතින් මේ අපි හැම දෙනාටම ආශිර්වාද කරනවා පින්තුනි අපේ ජීවිත වටින්නේ අපි වැඩ වඩාත්ම දහමට නැඹුරු වෙන්න. ඒකෙන් අපේ ජීවිතයේ තව තවත් සතුට වැඩි වෙනවා. අපේ ජීවිතවල ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. අපි ඇසුරු කරන හොඳ මිත්‍රයන් අපට වැඩි වෙනවා. හොඳ මිත්‍රයන්. මේ කන දිවල ප්‍රධාන වාසිය එක. අපේ ළඟට ලං වෙලා ඉන්න අසත්පුරුෂයන් ඉන්නවනම් ඒගොල්ලන්ට ඉන්න බැරි වෙනවා. ඒගොල්ලන් අයින් වෙනවා. ඒ නිසා දුක් වෙන්නේ පේවෙන්නේ අය එක්කෙනෙක් අමනාප වෙනකොට හොඳයි දෙන්නේ යාළු වෙනවා තමන්ට. හොඳ ගුණවත් සත්පුරුෂ දෙන්නෙක් තමන්ට ලං වෙනවා එක අසත්පුරුෂයෙක් ඈත් වෙනකොට. ඒ කියන්නේ ඔබ දැන් ගුණධර්මෙන් ඉහිලට යනවා කියන එක. ඒ නිසා හැකිතා වඩා වඩාත්ම ධර්මයෙන් ශක්තිමත් වෙනේ සඳහා ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. මේ සිද්ධ කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් අද විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වන මීට වසර දෙකකට කලින් මිය ගිය දෑබර මෑණියන් වහන්සේ නාලිනා බේරත් මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් විය හැකි අප නමින් මියගොස් පින් බලාපොරොත්තු වෙන යම් තාක් ඥාති මිත්‍ර ආදී නෙත්නම් මේ පින්කමට සහභාගීවනු බණ ඇහුව ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ විතරක් නෙවෙයි යම් තාක් මේ විශ්වයේ සත්‍යයන් කිසියම් ඥාතියෙක් පින් අනුමෝදන් කරන්නට නොහැකිව අසරණව පින් බලාපොරොත්තු වෙන සිටිත් නම් ඒ සියලුම දෙනාද මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සමදෘෂ්ටි දෙවිනුත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙහැම රැකවරණ ආශිර්වාදයේ මේ ඇත්තන්ගේ හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. විශේෂයෙන් මේ පිනතුළු ලොකු ආශිර්වාදයක් කරන දයාබර පියතුමා ලින්ටන් අබේරත් මහත්මයා මේ ඇත්තන්ට ලොකු ආශිර්වාදයක් එතුමා ජීවත්වණේක. ඉතින් මේ පසුගිය දවසේ දානීය පන්සලට ස්වාමීන් වහන්සේලට දානය එතුමාගේ දෑතින්ම සෝදානම් කරලා ස්වාමීන් වහන්සේ පිටත් කළ හැරියා. ඉතින් එතුමා බොහොම සත්පුරුෂ කෙනෙක්. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම යුතුකම කළා තියෙන කෙනෙක්. ඉතින් එතුමා මේ රටට ඇවිල්ලා බොහොම දුෂ්කර කාමද්දේ ජීවිතේ ජයගෙන මේ දරුවන් වෙනුවෙන් ලොකෝ කැපවීමක් කරපු එතුමේ. ඉතින් එතුමාත් හොඳට තව තවත් ආරක්ෂා කරගන්නට ඕන. එතුමාට තව තවත් පින්දහම් කරගන්නට මේ පිනතුන් දරුවන් අවස්ථාව සලසලා දෙන්නට ඕන. ඒක තමයි තාත්තට ලොකුම උපකාරය. ඒක තමයි අම්මට කරනත් ලොකුම කෘතවණ සැලකීමක් වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ලින්ටන් අබේරත් මහත්මයා ප්‍රධාන මේ පින්කමට සහභාගී වුණු මේ වයෝ වෘද්ධ හැම දෙනාටම ඔබ හැම දෙනාටම කුඩා දූ පුතුන් හැම දෙනාටම පින්කමේ ආශිර්වාදයෙන් දෙවියන් මේ හැම දෙනාම ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් පුතුන් වුණිමන් පින් සම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සන්තෝ සබ්බ සම්පත්තේ සිද්ධියා. මොදේ පින්තුනි දයාබර මෑණියන්ගේ අවුරුදු දෙකේ ගුණානුස්මරණ පින්කමයි මේ පින්තුන් ඉතාම හොඳ ලස්සනට සිදු කළේ. ඉතින් පින්කමේ වටිනාම අවස්ථාව තමයි හොඳට බණහන එක. සංග්‍රහ කරන එකේ හැම දෙයක්ම දෙවෙනි තුන්වෙනි කාරණා. ඉතින් ප්‍රධාන කාරණේ මේ පින්තුන් හොඳට කළා. ධර්ම දේශනාවට ආවට පස්සේ, බණ ගෙදරකට ආවට පස්සේ බණහන එක තමයි ප්‍රධානම කාරණේ. ඉතින් මේ පින්තුන් හැම දෙනෙක් මේක කළා. ඒක හොඳට ලැබුණට පස්සේ සංග්‍රහ දෙක කරුණක් තමක් නැහැ. ආයෙත් ඉදිරි දෙන්න ඊට පස්සේ නේද? ඔය නිසා මම හිතන්නේ හොඳට සංග්‍රහයක් ඇති ඉතින් බය වෙන්න එපා. පරක්ුණාද දන්නේ නැහැ ඒකට. ඉතින් මේ පිනතුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ පිනතුන් බොහොම අවධානයෙන් බොහෝ වේලාවක් ඔලොස්සක් තිබිලා කියන මම පස්සේ තමයි හරියට දැක්කේ මේක. මම හිතේ වැඩ කරන්නේ නැති එකක් කියලා පස්සේ තමයි දැක්කේ. හොඳයි පිනතුන් ඒකත් හොඳයි. පෑන් දෙකකට කිට්ටු වෙනවා ගියා. හොඳයි කෙසේ වෙතත් ඉතින් මේ පිනතුන්ගේ ඉවසීමේ ගුණයටත් අපි හුඟක් ගරු කරනවා මෙතෙක් වෙලා බණ ඇසීම ගැන. ඉතින් ඒකෙන් මේ අත්හන්ටම යහපත වෙන්නේ. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම් ආනිසංසයෙන් මේ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්න සේවා. වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ පිනතුන්ට මේ අහපු දහම ජීවිතයක ආලෝකයක්, ආදර්ශයක්, ආභාෂයක් වේවා. මේ උතුම් පින්කම් ආනිසංසයෙන් මේ අත්හන්ගේ මෞද්‍ය මාපියාදී හැම දෙනාටම පින්කම් ආශිර්වාදයක් වේවා. මියගේ ඥාතීන්ට මේ පුණ්‍ය කර්මය පුණ්‍යානුමෝදනා පිණිසම හේතු වේවා. අවසන අප හැම දිනාටම උතුම් නිවන් සුවේ පිණසක් මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුම්ඛාං භයම් පන්තාච නින්භයං සෝකම් පන්තාච නින්සෝකාං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.